Buddham, Buddham, Buddham, Vande. Dhammam, Dhammam, Dhammam, Vande. Sangham, Sangham, Sangham, Vande. Buddham, Dhammam, Sangham, Vande. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දන්ත නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස සන්දා බලං විරිය බලං හිරියොත් සම්පියං බලං සති බලං ච සමාධී ච පඤ්ඤාවේ සන්තමං බලං සදහවත් වාසනාවන්ත පින්තුනි අද වෙසක් දිනේ සමරන අවස්ථාවේහි තෙන් මේ විහාරස්ථානයේ රැස් වෙච්ච පින්තුන් බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්ටයි බලාපොරොත්තු වන්නේ ඉතින් පින්නතුනි අපි හැම දිනෙකම හරිම වාසනාවන්ත අය මෙවැනි කාලයක මනස ලෝකෙ ඉපදිලා බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ශ්‍රවණය කරන්න ලැබිච්ච අපි උගාක් පින්වන්ත අය. ඉතින් ධර්මය අහන්න අහන්න තමයි අපේ ජීවිත කොච්චර වටිනවාද කියන එක අපට තේරෙන්නේ. සාමාන්‍ය ලෝකීය අය අපේ ජීවිතවලට කිසියම් වටිනාකමක් දීලා තියෙනවා. අපි ලැබපු අධ්‍යාපනයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපනයෙන් අපේ තියෙන ධනවත්කමින් අපේ තියෙන රූප සම්පත්තියෙන් ලෝකෙ මිනිස්සු අප පිළිබඳව කිසියම් ඇගීමක් කරනවා. නමුත් පින්තුනි, ඒ ඇගීමට වඩා බොහොම ඉහළ ඇගීමක් අපට ලැබෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගත්ත පමණට අපට තේරෙනවා අපේ ජීවිත කොච්චර වටිනවද කියලා. ඒ වටිනාකම තේරුම් ගැනීමත් එක්ක පින්තුනි, ලෝකයේ පිටස්තර අයගෙන් අපට වර්ණන අවශ්‍ය වෙන්නේ නැහැ. පිටස්තරයගේ නැගීම අපට අවශ්‍ය වෙන්නේ අපේ සිතම අපට කියනවා අපේ ජීවිත කොච්චර වටිනවද කියලා. ඒ නිසා ඔබ කැඩපතක් ළඟට යනකොට, කණ්ණාඩියක් ළඟට යනකොට ඔබේ මුහුණෙහි ලක්ෂණ බලන වගේම, ඔබේ කොණ්ඩේ ලක්ෂණ බලන වගේම ඔබ බලන්න ඔබ මේ ශරීරය ලැබුවේ සසර හුඟක් පින් කළා. ඒ පිනේ ආනිසංස විදියට තමයි ඔබ මේ මනුස්ස ලෝකෙ ඉපදුනේ. ඒ විතරක් නෙවෙයි, ඉපදෙන අවස්ථාවේහි පින්නතුනි අපේ ලෝකයේ ඇස් දෙක අරිනකොට ලෝකයේ විද්‍යාව ඇතුළු සියලුම දේවල් වලින් පසුගිය අවුරුදු 10000ක් තිස්සේ ලබාගත්තු දැනුම් සම්භාරයක්, ඒ වගේම කාර්මික ඥානයක් මේ සියල්ලක්ම අප ඉදිරිපිට තිබුණා අපි ඇස් දෙක අරිනකොට. නැත්නම් මේට අපි මේට අවුරුදු 100කට කලින් ඉපදුනා නම් අද තියෙන පහසුකම් අපට නැහැ. ඒ නිසා අවුරුදු 7000ක 10000ක වගේ මහා දැනුම් සම්භාරයන්, කාර්මික ඥානයක්, උපකරණ මේ සියල්ලක්ම අප ඉදිරියේ තැන්පත් වෙලා තිබුණ අපි මේ ලෝකෙ ඉපදෙනකොට. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, සාරා සංගේ කල්පලක්ෂයක දැනුම් සම්භාරයක්, ඥාන සම්භාරයක් අපට ලැබුණ අප ඉපදෙනකොටම. ඒ මොකද්ද? ඒ තමයි බුදුදහම කියලා කියන්නේ. බොහෝ දෙනෙක් ලෝකෙහි වර්තමාන දැනුම ඥානය අගයනවා. නමුත් පින්නතුනි ඊට වඩා දීර්ඝ කාලයක පරේක්ෂණයක, ගවේෂණයක, කැපකිරීමක ප්‍රතිඵලයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඥානය කියලා කියන්නේ. එනිසා අන්නේ සද්ධර්මය තමයි අපේ ජීවිතයේහි අපි ලැබපු වටිනාම දේ. ඒ සද්ධර්මය ශ්‍රවණය කිරීම ධර්මයේ සඳහන් වන්නේ ශ්‍රවණ අනුත්තරිය කියලා. අපේ දේශවන් වලින් අසන උතුම්ම දේ කියලයි සඳහන් වන්නේ. ඉතින් පින්වතුනි, ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්න අපේ ජීවිතවල එක කාරණයක් තමයි අපට අපේ ජීවිතවල වටිනාකම තේරෙනවා. අපි කොච්චර වාසනාවන්තයිද කියලා. ඒ වාසනාවන්ත බවට අපි කෘතඥ වෙන්න ඕන කාටද? බුදුරජාණන් වහන්සේත් අපට ලැබුණ පින්වතුනි, අපේ හිත අපි පිරිසිදුව තියාගත්තු නිසා අපි කෘතඥ වෙන්න ඕන, අපි පින් දෙන්න ඕන අපේ හිතටමයි. අපේ හිත ලස්සනට අපි සසරෙදි තියාගත්තු නිසා තමයි මේ පහසුකම් ටික අපට ලැබුණේ. ඒ හිතේ ලස්සන පොඩ්ඩක් හරි අඩු වුණා නම් අපි මේ ලෝකයේ ඇස් දෙක හරින විට මීට වඩා වෙනස් සත්‍යයක් අපට ලැබෙන්න තිබුණේ. ඉතින් ඒ සියලුම දේවල් අපට ඒ අභාග්‍ය සම්පන්න දේවල් මගහරවලා ලෝකේ වටිනාම දේ අපට ලැබුණේ අපේ හිත අපි සසරෙදි හුඟක් ලස්සනට තියාගෙන හිටියේ නිසා. ඒ නිසා ඒ හිත අපි තව තවත් ලස්සන කරගන්නට ඕන. හිත මලක් වගේ දිනෙන් දින පිරිසිදු කරගන්නට ඕන, ලස්සන කරගන්නට ඕන. ඒ මලට කිසිඳු විදිහේ හානියක් කිසිඳු කෙනෙකුට කරන්නට අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ නිසා අපේ හිත තමයි වටිනාම දේ. ඒ හිතේ තියෙන ලස්සන, ඒ හිතේ තියෙන පැහැපත් බව නැති වෙන හේතු තියෙනවා. ඒ තමයි අපේ හිතේ ඇතිවන ලෝභය. ඒ වගේම අමනාපය, ඒ වගේම මෝහය. මෙන්න මේ කෙලෙස් තුනෙන් තමයි අපේ හිතේ තියෙන මේ ලස්සන නැති වෙන්නේ. ඒ නිසා පින්නතුනි, එහෙම නොවන්නට නම් අපි නිතරම අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ ආයතන හය ළඟ අපි නිතරම මුරකරුව හය දෙනෙක් තියාගෙන ඉන්නට ඕන. ඒකට තමයි සතිය කියලා කියන්නේ. ඒ වගේ මේ සතියත් එක්කම සම්පජඤ්ඤය නැත්තන් නුවණ තියෙන්නට ඕන. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ පින්වතුනි මේ වචන දෙක තුල ගොනු කරන්න පුළුවන්. සතිය සම්පජඤ්ඤය කියන වචන දෙක. ඒ නිසා අපි යම් තා දෙයක් කරනවා නම් දානමය පින්කමක් විදියට, සීලමය පින්කමක් විදියට, භාවනාවක් විදියට, කුමන විදියෙ දෙයක් අපි කළත් අපේ දිනු වෙන්න ඕන මොකද්ද? සතිය දිනු වෙන්න ඕන සිහිය, අනිත් පැත්තේ නුවණ, ප්‍රඥාව දිනු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් තමයි පින්තුණි අපි මොන දේ කළාද කියලා ඉවරුනාට පස්සේ ඒකේ අපි ප්‍රතිඵලය බලන ක්‍රමයක් තියෙනවා. බොහෝ දෙනෙක් පින්කමක් කළත් ඒ පින්කම කළ ඉවර වෙලා පින්කමේ සාර්ථකත්වය බලන විදියට වඩා ගැඹුරින් නුවණින් අපි පින්කමේ සාර්ථකත්වය බලන්න ඕන. අපි ලොකු පින්කමක් කරලා ඒ පින්කම නිමාට පත් වුණාට පස්සේ ඒ පින්කමේ අපි සාර්ථකත්වය බලන්නේ කොහොමද? කුසල් මොනවද කුසල් කියලා කියන්නේ? කුසලතාවය කියන්නේ මොකද්ද? කුසලතාවය කියන්නේ ඇත්තටම දක්ෂතාවය. අපි කුසලානේ කියලා කියන්නේ. කුසලතාවය කියන්නේ දක්ෂතාවය, skillfulness එක. මොකද්ද අපේ දක්ෂතාවය දිනු වෙන්න ඕන? පින්නතුනි සැබෑ දක්ෂතාවය තමයි තෘෂ්ණා, දෘෂ්ටි, මාන අඩු වෙන්නට ඕන. තමන් පින්කමක් කළේ වරුණාම බලන්න තමන්ගේ ලෝභය අඩු වුණාද වැඩි වුණාද කියලා. ඒ වගේම තමන් බලන්න පින්කමේ අවසානයේදී තමන්ගේ දිට්ඨිය, සක්කාය දිට්ඨිය වැඩි වුණාද අඩු වුණාද කියලා බලන්න. ඒ වගේම බලන්න තමන්ගේ මාන්නය අඩු වුණාද වැඩි වුණාද කියලා. මෙන්න මේක තමයි තමන්ටම තමන්ගේ දිනුව බලාගන ක්‍රමය. දිනෙන් දින මෙන්න මේ ප්‍රධාන කෙලෙස් තුන අපෙන් අඩු වෙනවා නම් මේක තමයි සැබෑලෙසම අපේ සතුට වැඩි වෙනවාද කියන කේ බලන සලකුණ. බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සමරණ අද වැනි දිනක පින්නතුනි අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වාණය. මේ කාරණා තුන ගැන කියනකොට පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුහාඳුරන්ගේ උපත මංගල කාරණයක්. ඒ වගේම උන්වහන්සේගේ සම්බුද්ධත්වයත් මංගල කාරණයක්. කොහොමද පරිනිර්වාණය මංගල කාරණයක් වෙන්නේ කියලා සමහර කෙනෙකුට ප්‍රශ්නයක් එනගෙනත් පුළුවන් නේ. පින්නතුනිගේ අදහස මොකද ඒ ගැන? කොහොමද පරිනිර්වාණය මංගල කාරණයක් වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ පිරණ පහු දවසට අපි සතුටු වෙනවද? අනිත්‍ය ස්වභාවය ඔව් ඇත්තටම පින්නතුනි මෙතෙන්දී අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි මේ සමරණේ කාගේ මංගල්‍ය කාරණේද? මේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය සමරණේ අපි අපේ මංගල්‍ය නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ උපත අපටත් මංගල කාරණයක් තමයි. නමුත් ඒකේ වැඩිපුර මංගල කාරණේ බුදුහාඳුරන්ට. ඒ වගේම උන්වහන්සේගේ සම්බුද්ධත්වය උන්වහන්සේට වගේම ලෝකටත් මංගල කාරණයක්. ඒ වගේම උන්වහන්සේගේ පරිනිර්වාණය අපට ඇතැමිට සංවේගයක් වුණාට ඒක බුදුහාඳුරට මංගල කාරණයක්. එනිසා අද අපි සමරන්නේ බුදුහාඳුරන්ගේ මංගල කාරණා බව දැනගන්නට ඕන. අනිත් දේ තමයි පින්නතුනි. ඒ බුදුහාඳුරන්ගේ ත්‍රිවිධ මංගල්‍ය සමරණ අවස්ථාවේදී අපි ප්‍රධාන වශයෙන් දැනගත යුතු කාරණා තියෙනවා. මොනවද ඒ? එකක් තමයි බුද්ධ චරිතය අපි දැනගන්නට ඕන. උන්වහන්සේ කරපු කැපවීම මේ ආත්මෙ විතරක් නෙවෙයි සසර බොහෝ කාලයක් සාරාංශික කල්පලක්ෂයක් අපි වෙනුවෙන් කරපු කැපවීම as is මස්ලිය දන් දීලා උන්වහන්සේ කරපු කැපවීම අපි වෙනුවෙන් අපි සීකරන්න ඕන. ඇචිතාක් බුදුහාඳුරන්ගේ අතීත කතා උන්වහන්සේගේ ඥානය අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේමයි පින්තුනි වෙසක් දින සමරන අවස්ථාවේදී ඊළඟ කාරණය තමයි බෞද්ධ ඉතිහාසයත් අපි තේරුම් ගන්නට ඕන. සාසන ඉතිහාසය බුදුහාඳුර බුද්ධත්වයට පස්සේ දවසේ ඉඳන් සාසනය පැවතිච්ච ආකාරය බුදුහාඳුර පිරිනිවන්පෑවට පස්සේ ඉඳලා අද දක්වා මේ සාසනය ව්‍යාප්ත වෙච්ච ආකාරයත් ගැන දැනුවත් බවක් ලබන්නට ඕන. මොකද මහා සංඝරත්නය මේ වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. ස්වාමීන් වහන්සේලා යම් කිසි රටක නැති වුණා නම් ධර්මය අහන්නට නොලැබුණා. ඇතැම් විට පිළිම වහන්සේලා තිබුණත් මිනිසුන්ට ධර්මය ලැබුණ නැති නිසා බොහෝ දෙනා ඒව විනාශ කරන්න ගියා. ඔබ දන්නවා ඇෆ්ගනිස්තානයේ ඉන්දුනීසියාව ජාවා සුමාත්‍රා ඒ වගේ රටවල් තියෙනවා. අතීතයේ බෞද්ධයන් හිටිය රටවල් විතරක් නෙවෙයි ලක්ෂ ගණන් රහතන් වහන්සේලා හිටිය ප්‍රදේශ. නමුත් පින්වතුනි මුලින්ම නැතුනේ ස්වාමින් වහන්සේලා. ඊට පස්සේ ධර්මය අහන්න නොලැබුණා. ඊට පස්සේ බුදුහාඳුරන්ගේ ගුණ දැනගන්න බැරි වුණා. ඒ මිනිස් ඇතැම් විට ඒ බුදුහාඳුරන්ගේ පිළිම ආදී විනාශ කළා. එනිසා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් අතරින් මේ ශාසනය ඉදිරියට ගෙන යනට සැලකුතු කාර්යභාරයක් කරන්නේ ස්වාමින් වහන්සේලා. කිසියම් කෙනෙක් ශාසනයට අවංකව ආදරේ නම් ඒ ස්වාමින් වහන්සේලා පුළුවන් තරම් රැක ගන්නට ඕන. ස්වාමින් වහන්සේ කෙනෙකුට අඩුවක් තිබුණත් මෛත්‍රියෙන් කියලා එක හදාගෙන පුළුවන් තරම් ශාසනයට උදව් කරන්න ඕන. ඒකත් අපේ කාර්යභාරය. අතීතයේ අපේ ලාංකික මව්වරු ශ්‍රී ලාංකික මව්වරු දානමානදීන් උදව් කළා විතරක් නෙවෙයි ඇතැම් විට ගමේ තියෙන හොඳම පූජනීය ස්ථානයේ ශාසනයට පූජා කළා. වළගම්බා රජතුමාගේ කාලේ නියෝගයක් නිකුත් කළා ලංකාවේ තියෙන සියලුම ගල්ලෙන් කටාරම් කොටලා සංඝරත්නයට පූජා කරන්න කියලා. එහෙම නොකරොත් ඒ ගමේ අයට දඬුවම් කළා, දඩාය කළා. ඒ වගේ කැපවීම් කළා. සමහර රජවරු වැව් අමුණු පිටින් පූජා කළා ශාසනයට, ඉඩකඩම් පූජා කළා. ඒ සියල්ලටම වඩා පින්නතුනි අපේ ශ්‍රී ලාංකේය අතීත මව්වරු තව සුවිශේෂ පරිත්‍යාගයක් ශාසනයට කළා. ඒ මොකද්ද? ඔව් දරුවන් පූජා කළා. ඇතැමිට තමන්ට දරුවෙක් ලැබෙන කලින්ම ප්‍රාර්ථනා කරනවා අනේ ශාසනයට පූජා කරන්න මට හොඳ පින්වත් දරුවෙක් ලැබෙන කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ට ලැබෙන දරුවන්ගෙන් හොඳම දරුවා, ලස්සනම, පින්වත්ම, දක්ෂම, බුද්ධිමත්ම දරුවා ශාසනයට පූජා කළා. දැන් කාලේ උනත් බලන්න පින්තුනි ඕනම කවුලක ඒ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් දිහා බලන්න අනිත් ඒ සහෝදර සහෝදරුනුත් එක්ක එයා තමයි පොලේ හොඳම කෙනා. දක්ෂම කෙනා තමයි හැමතැනම පැවිදි කරන්නේ. ඒක තමයි අපේ ශ්‍රී ලාංකේය සංස්කෘතික ලක්ෂණය. ඒ කැපවීම නිසා තමයි පින්තුනි බුදුදහම ඉතුරු වෙලා ලෝකෙටම බුදුදහම ගියේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රී ලංකාව බෞද්ධ ඉතිහාසය අතරින් ඉදිරියෙන් ඉන්නේ තේ නිසා. දැන් වෙසක් දේ කියන එකේ වෙසක් කියන වචනේ සිංහල භාෂාවෙන් ලෝකෙට ගියේ. ඒ වගේම බෞද්ධ කොඩිය ලංකාවේ හදපු බෞද්ධ කොඩිය තමයි ලෝකෙම ආද විවහාර කරන්නේ. ඒ නිසා ලෝක බෞද්ධ ජනතාව ශ්‍රී ලංකාවට ගරු කරනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම. ඒ මුලින් තිමිච්ච විදියටම සුරක්ෂිත කළා ලෝකෙට දායාද කිරීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රී ලංකාවට නිසා. ඒ නිසා ඔබත් ඒ ගැන සතුටු වෙන්න. ඒ වගේම පින්තුනේ ශාස්ත්‍ර ඉතිහාසය ඉගෙන ගන්න ගමන් ඊළඟ කාරණය තමයි වැදගත්ම කාරණය තමයි අපේ බුද්ධ ධර්මය තේරුම් ගන්නට ඕන. වෙසක් දිනේ සමරන අවස්ථාවේදී එක අතකින් බුද්ධ චරිතය ඉගෙන ගන්න ඕන, අනිත් පැත්තෙන් ශාස්ත්‍ර ඉතිහාසය ඉගෙන ගන්න ඕන, අනිත් පැත්තෙන් බුද්ධ ධර්මය ඉගෙන ගන්නටත් ඕන. මොනවද ඉගෙන ගන්න ඕන කారణ? බුද්ධ චරිතය, ශාස්ත්‍ර ඉතිහාසය, බුද්ධ ධර්මය. දැන් බුද්ධ ධර්මය කිව්වට පස්සේ බොහෝ දෙනාට හිතෙනවා අපි ධර්මය දන්නව නේද කියලානේ. බොහෝ දෙනෙක් හිතන්නේ අපි කොච්චර කලක් ඉගෙන ගත්තද පොඩි කාලේ නම් අපි හොඳට ධර්මය දන්නවා නේද කියලා තමයි බොහෝ දෙනෙකුට හිතෙන්නේ. දන්නවා තමයි පින්නතුනි. හැබැයි බුදුදහමේ සුවිශේෂ කාරණා තියෙනවා පින්නතුනි. ඒ කාරණා අපි හොඳට දැනගන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි සැබෑලසම බුදුහාඳුරන්න ගරු කළා වෙන්නේ. බුදුහන්සේගේ ඥාන සම්භාරය, දැනුම් සම්භාරයේ සුවිශේෂ ලක්ෂණ අපි හඳුනා ගන්නට ඕන. බුදුහන්සේ දේශනා කරපු හැම දහම් පදයකින් අපට කියන්නේ පින්නතුනි, අපේ නුවණ දිනු කරගන්න ක්‍රමය. සම්මාදිටිය දිනු කරගන්න ක්‍රමය. නුවණ සම්මාදිටිය දිනු කරගත්තු ප්‍රමාණයට අපේ සමස්ත ජීවිතයම වෙනස් වෙනවා. හොඳ දැක්මක් ඇති වෙනකොට අපේ සංකල්ප හොඳ වෙනවා. අපේ වචන හොඳ වෙනවා. අපේ කරන ක්‍රියාවන් හොඳ වෙනවා. අපි ජීවනෝපාය සඳහා කරන රැකිරක්ෂා නිවැරදිව බවට පත් වෙනවා. ඒ වගේම අපේ උත්සාහය, අපේ සතිමත් බව, අපේ සමාධිය, මේ හැම දෙයක්ම නිවැරදි වෙනවා කුමක් නිසාද? සම්මාදිට්ඨිය නිසා. සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? සම්මාදිට්ඨිය ඇති වෙන්නේ මොකද කරන්න ඕන? සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒහන සද්ධර්මය, ඒහන සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න ඕන. ඒතකොට සම්මාදිට්ඨියට ආසන කාරණා දෙක තමයි සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් කියන කාරණේ. ඒ වගේම පින්වතුනි මේ කාරණා දෙක අපට ලැබෙන්න නම් තව සුවිශේෂී කාරණයක් අපට තියෙන්න ඕන. ඒ මොකද්ද? සද්ධර්ම ශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් කරන්න නම් ඊටත් කලින් අපට තවත් දෙයක් තියෙන්න ඕන. කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕන. කල්යාණ මිත්‍රාශ්‍රයත් අපට ලැබෙන්න නම් තවත් අපේ ළඟ ලක්ෂණ තියෙන්න ඕන. සුදුසු ප්‍රදේශයක වාසය කිරීමක් තියෙන්න ඕන. දැන් කාලේ හැටියට නම් පින්නතුනි සුදුසු ප්‍රදේශයක වාසය නොකළ ඕන වෙලාවක කල්යාණ මිත්‍රය අතේ ඉන්නවා. කල්යාණ මිත්‍රය අතේ ඉන්න කල්යාණ මිත්‍රයන්ගෙන් ලෝකෙම පතිරූප දේශ වාසයක් කරගන්න පුළුවන්. තමන් හැබැයි තමන්ගේ ළඟ ලක්ෂණ තියෙන්න ඕන මොනවද? තමන් බුද්ධිමත් වෙන්නට ඕන. තමන් අවංක වෙන්න ඕන. ඒ වගේම තමන්ගේ ළඟ සුවච බව තියෙනට ඕන. මොනවද තියෙනවන කාරණා? තමන් නුවණැති වෙන්න ඕන, බුද්ධිමත් වෙන්න ඕන, නිවැරදි දේ තේරුම් ගන්න, නිවැරදි පුද්ගලයන් තේරුම් ගන්න. ඊළඟට තමන් අවංක වෙන්න ඕන. ඊළඟට සුවච බව. සුවච බව කියන්නේ මොකද්ද? සුවච බව කියන්නේ පින්නතුනේ සක්‍රීය සවන් දීම, ඇක්ටිව් ලිස්නින් කියන එක. කීකරු බව කියන එක වෙනම එකක්. කීකරු බව කියන්නේ කියන විදිහටම කරන එක. සුවච බව කියන්නේ සාවධානව යමක් කියනකොට ඇහුම්දක් හඳීමේ ලක්ෂණය. හැබැයි ඒක තියෙන්න ඕන ඒ සුවච බව ඇහුම්කන් දෙන්නේ ඕන අපි අවංකව. සමහර ඇහුම්කන් දෙනෙනවා. ඇතැමිට එන්නේ හාඳුරු පරීක්ෂා කරන්න. පිළිපදින නෙවෙයි, හාඳුරු විමසන්න. තමන් ඇතැමිට ඔඩියන්ස් එකේදී තමන්ගේ දැනුම පෙන්වන්න. එහෙම අයත් එනවා සමහර අය. එහෙම වුණොත් පින්නොත්නේ වැඩේ වරදිනවා. එහෙම නොවතින් තමන් සර්පයේගේ වැරදි පැත්තෙන් අල්ලගත්ත වෙනවා. ධර්මයක් පිනතුනි සර්පය වගේ වැරදි පැත්තෙන් අල්ලගත්තොත් ඒත් එකම නිරයට යන්නේ. නිවැරදි තැනෙන් අල්ලගත්තොත් නිවන, වැරදි තැනෙන් අල්ලගත්තොත් නිරය. ඒ නිසා තමන් බොහෝ විට බුද්ධිමත් වෙනා වගේම අවංක වෙන්න ඕන, හොඳ රැහුම්කන් දෙන්නට ඕන. තමන් ධර්මය අහනකොටත්, ප්‍රශ්නයක් අහනකොටත් තමන් බලන්න තමන් මේක කරන්නේ තමන්ගේ තෘෂ්ණාව අඩු කරගන්නද වැඩි කරගන්නද? මම මේ ප්‍රශ්නේ අහන්නේ මගේ සක්කාය දිට්ඨිය අඩු කරගන්නද වැඩි කරගන්නද? මම මේ ප්‍රශ්නේ අහන්නේ මගේ මාන්නේ වැඩි කරගන්නද අඩු කරගන්නද කියලා තමන්ම කලින් තමන් ගැන අහලා බලන්න. එතකොට ගැටලුවක් එන්නේ. එහෙම ඉඳගෙන ඕන දෙයක් අහන, ඕන දෙයක් කතා කරන, ඕන දෙයක් කරන. එතකොට ගැටලුවක් නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි සදහම් මගට එන මූලික දේ. බොහෝ දිනෙක මේක දන්නේ නැතුව එකපාර පියනන දන්නේ නැතුව වතුරට දැම්ම වගේ ඇතැම් විට සමහර ඇත්තන් බණ ඇහුවත් ධර්මයෙන් නියම ප්‍රයෝජන ලැබෙන්නේ නැහැ. ඇතැම් විට ධර්ම දේශනාවලදී මේක කියවෙන්නේ නැහැ. ඒක හේතුව. එනිසා මෙන්න මේ සුදුසු කන්ටි අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ තියෙන්නට ඕන. සක්‍රීය සවන් දීම, බුද්ධිමත් බව සහ අවංක බව කියන කාරණා තියෙන්නට ඕන. ඒ දේ තියෙනකොට තමන්ට කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. තමන් නියමිත ප්‍රදේශයක නොහිසියත් තමන් බුද්ධිමත් නැ ලෝකේ ඉන්න ඕනෑම තැනක ඉන්න හොඳම අය තමන්ට මුණ ගැහෙනවා. තමන්ට net එකක් වගේ ඔක්කොම ලෝකයේ අය ටික හම්බ වෙනවා. මනස ලෝකයේ විතරක් නෙවෙයි. මනුස්ස නොවන තවත් ඉහළ තත්ත්වයන් ඉන්න ඇත් එක්ක සම්බන්ධතා තමන්ට තියාගන්න පුළුවන්. තමන්ට නොපෙනුනත් විශ්වයේ මෙහෙම ශක්තියක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වතුනි, අපි මේ ධම්මගේ ඉන්නකොට තියෙන ලක්ෂණය තමයි පින්වතුනි, අපේ මේ ආත්ම භාවය අම්මට තාත්තට විතරක් නෙවෙයි. දැන් අපි පින් දෙන්නේ බොහෝ විට මේ ආත්මය අම්මටනේ. නමුත් පින්වතුනි, හොඳට අපි තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා. අපි හොඳට ධම්මග කින්නවා නම් අපේ අතීත ආත්ම භාවල අම්මල තාත්තලත් අපි දිහා දැකලා සතුට වෙනවා. ඒ නිසා බුදු දහම කියන්නේ මේ ආත්මය අම්මට තාත්තට පෑන් වඩන පින් වඩන ධමයක් විතරක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් අපේ සසර හිටිය අපේ අතීත ආත්ම භාවල අම්මලට තාත්තලටත් අපි සලකනවා. ඒ යටත් පින්හනුමෝදන් කරනවා. ඒ යටත් සතුටෙන් ඉන්න පුළුවන් විදියට අපි ජීවත් වෙනවා. සමහර ස්වාමීන් වහන්සේලා පින්නතුනි එහෙම කළා තියෙනවා. සමහර ස්වාමීන් වහන්සේලාගේ අතීත අම්මලට තාත්තලට පින් අනුමෝදන් කළා තියෙනවා. සරුවත් සාමරොත් එහෙම කළා. එනිසා පින්නතුනි අපි මේ ධම්මගේ ඉනකොට අපේ ජීවිතවලට ලැබෙන වාසිය මේක. ඒ විතරක් නෙවෙයි, දිනෙන් දිනම තමන්ගේ ජීවිතේ සතුට වැඩි වෙන්න ඕන. තමන් නිවැරදි ධම්මගක ඉන්නවනම් තමන්ගේ සතුට වැඩි වෙනවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. මොනවද ඒ කාරණා? ආර අපි මුලින් සඳහන් කරපු කාරණා මොනවද? තෘෂ්ණා, දෘෂ්ටිමාන තමන්ගේ ළඟ එන්නෙන් අඩු වෙන්නට ඕන. ඒ වගේම එන්නෙන්ම පරිත්‍යාග සීලත්වය, මෛත්‍රිය, ප්‍රඥාව කියන කාරණා දිනෙන් දින වැඩි වෙන්නට ඕන. මොනවද වැඩි වෙන්න ඕන කාරණා? මෛත්‍රිය, ප්‍රඥාව, ඒ වගේම දන් දීම, පරිත්‍යාග සීලත්වය, ඒව වැඩි වෙන්න ඕන. තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙන්නට ඕන. පරිත්‍යාග සීලත්වය, මෛත්‍රිය, ප්‍රඥාව වැඩි වෙන්නට ඕන. මෙන්න මේක තමයි පින්නතුනි අපේ සාර්ථකත්වයේ ලක්ෂණ. ඒ වගේම පින්නතුනි තවත් වැදගත්ම කාරණයක් තමයි අපි බුදුරජාණන් වහන්සේගේ මංගල කාරණා සමරණ අතරේ විශේෂයෙන් මේ රටේ ඉන්න පින්නතුන් හුඟක් වාසනාවන්තයි. ඇයි ඒ? එක පොයකට ඇතැම් විට වාර කිහිපයක් පිළිගන්න පුළුවන් නේ, පන්සල් කිහිපයක. මං හිතන්නේ මෙහෙ යයි හුඟක් වාසනාවන්තයි. දැන් වෙසක් පොයට උනත් අපි දන්නවා සමහර පින්නතුන් පන්සල් කිහිපයක සමාදන් වෙන කොච්චර වටිනවදනේ. ලංකාවේදීවත් ඒක ලැබෙන්නේ. ඒ නිසා පින්නතුනි අන්න ඒ වාසනාවන්ත භවෙන් අපේ ජීවිතයටත් අපි මංගල කර්ණ එකතු කරගන්නට ඕන. බුදුහාඳුරන්ගේ මංගල කර්ණ අපි සමර රතරේදී අපේ ජීවිතයට අපි මොනවද එකතු කරගන්න ඕන මංගල කර්ණ? අපේ ජීවිතයේ මංගල කර්ණයක් කරගන්නේ කොහොමද? මංගල සූත්‍රයේ තියෙන කරුණු ටික කරගන්න. මංගල සූත්‍රයේ සඳහන් වෙනවා පිනොතුනේ අපේ ජීවිතයේ මඟුල් ගෙදරක් කරගන්නේ කොහොමද කියලා. අපේ ජීවිතයේ මංගල කාරණා කරගන්න සම්පූර්ණ කරගන්නේ කොහොමද කියලා. ආරම්භ වෙන්නේ කොතනින්ද? අසේවනාච බාලානම්. බාලයන් ඇසුරු නොකිරීමෙන් පටන් අරන් අවසාන මංගල කාරණේ මොකද්ද? අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තම. ශෝක නොකරින් ඉන්න නිර්වාණයෙන් තමයි මේ මංගල කාරණේ නිමාටපත් වෙන්නේ. එනිසා පින්නතුනි අපේ ජීවිතේට මෙන්න මේ මංගල කාරණා 30 ගානෙන් පුළුවන් තරම් ජීවිතේට මේව එකතු කරගන්න බලන්න. අනුවණයන් ඇසුරු නොකිරීම, නුවණැති අය ආශ්‍රය කිරීම, දන් දීම, ඥාතීන්ට සැලකීම, මව්පියන්ට උපස්ථාන කිරීම, දරුවන් හොඳින් රැකබලා ගැනීම, සුදුසු කාලේ ධර්මය ඇසීම, ධර්ම සාකච්ඡා කිරීම, සුදුසු ප්‍රදේශයක වාසය කිරීම, මෙන්න මේ කරුණ පින්නතුනේ අහන අතරින් අපි අරිය සත්‍යාන දස්සනන් කියපු විදිහට ආර්ය සත්‍ය දැකීමත් මංගල කාරණයක් කරගන්නට ඕන. ඒ වගේම පින්නතුනේ අටලෝ දහමෙන් කම්පාවටපත් නොවී සිටීමත් මංගල කාරණයක්. ලාභ ලාභ, යස ආයස, නින්දා ප්‍රශංසා, සැප දුක් ආදී හැමෝහේ කම්පා නොවන මනසක් අපි ඇති කරගන්නට ඕන. ටිකෙන් ටික පින්නතුනේ ප්‍රඥාව දියුණු වෙන මාවතයි මේ සඳහන් කරන්නේ. මෙන්න මේ ගමන් මඟ සාර්ථක කරගැනීමේදී අපේ ජීවිතයට වැදගත් වන කරුණු හතක් ඇතුළත් වන සූත්‍රයක් තමයි අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ විත්තත සත්ත බල සූත්‍රය. බල හතක් ගැන කියන සූත්‍රයක්. සද්ධා බලං, විරිය බලං, හිරියොත්තප්පියම් බලං, සති බලංච, සමාධීච, පඤ්ඤාවේ සත්තමං බලං. පින්නතුනි ශක්තියන් හතක් අපේ ජීවිතයේ සැබෑ ලෙසම ශක්තිය දිනු කරන කාරණා හතක් මේක කියන්නේ. එකක් තමයි ශ්‍රද්ධාව. ඒ වගේම වීරිය. ඒ වගේම පව් කිරීමට තියෙන ලැජ්ජාව සහ බය. සතිමත් බව, සමාධිය, ප්‍රඥාව. පුලුවන් තරම් දුරට බුදුරජාණන් වහන්සේගේ බුදුමන තේරුම් අරගෙන උන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. ඒ වගේම පින්තුණි ඒත් එක්ක මේ ශ්‍රද්ධාවත් එක්කම ඇති වෙන දෙයක් තමයි මේ ධම්මගේ තමන් ඉදිරියට යන්න ඕන කියලා දැඩි වීරියක් තමට හට ගන්නවා. ඇයි ඒකට හේතුව තමන් දන්නවා තමන්ට සැබෑ ලෙසම සතුට වැඩි වෙන ක්‍රමය මේකයි කියලා. අනිත් මොන දේ කරත් පින්තුණි සතුට වැඩි වෙන්නේ නෑ අපට. දැන් බලන්න ඔබ කුඩා කාලේ පටන්ම කරපු දේවල් ටික. පොඩි කාලේ නම් ඉගෙන ගත්තා, විශ්වවිද්‍යාලයකට ගියා, නොඑක් දේවල් කළානේ නේ. ලෝක ගෝලි භාගයක් අනිත් පැත්තට ආවනේ නේ. සතුට හොයාගෙනනේ මේ ආපු ගමනේදී බලන්න පිනතුනි ඒ කරපු දේවල් වලින් ඇත්තටම සතුට අඩුණාද වැඩි වුණාද කියලා. සමහර දේවල් වලින් වැඩි වෙනවා තියෙනත් පුළුවන්. නමුත් පිනතුනි කාලයකදී වැඩි වෙලා යනවා. ඇතැමිට ඔබේ දරුවා ඉගෙන ගන්නකොට සතුට වෙනවා. කලක් යනවා ඊට පස්සේ දරුවා උපාධිය අරගෙන රැකියාවක් අරගෙන දීලා විවාහ කරලා දීලා දරුවා ඇතුණාට පස්සේ ඒ සතුටත් අඩු වෙලා යනවා. කාලයකදී අපේ ශරීරය ගැන සතුටුනා, ශරීරය ලස්සන වෙනකොට ඒ ශරීරෙම ටිකෙන් ටික වෙනස් වෙලා ගියා. දුර්වල වෙලා ගියා, පැහැපත් බව අඩු වුණා. ඒත් එකේ සන්තෝෂයක් නැති වුණා. පින්නොතේ මේ බාහිර දේවල් වලින් අපි ලබන හැම සතුටකම ලක්ෂණය මේක. ඒ නිසා නියම සතුටක් බලාපොරොත්තු වෙනා නම් මොකද කරන්න ඕන? තමන් අභ්‍යන්තරයේ පැත්තට හැරෙන්න ඕන. ලෝකේ කරන්නේ පින්නොතේ බොහෝ විට බාහිර වෙනස් කළා සතුට ලබන්න යන්නේ. බාහිර වෙනස් කළා සතුට ලබන ක්‍රමයක් බුදුදහමේ දේශනා කරනවා. ඒ මොකද්ද? ඒ තමයි පින්නතුනි කම්මසකට සම්මාදිට්ඨිය ඉඳලා පුලුවන් තරම් දාන සීල භාවනා කරන එක. ඒ දාන සීල භාවනා කරනකොට මොකද්ද වෙන්නේ? තමන්ගේ බාහිර වටා පිටාව ලස්සන වෙනවා. දැන් පින්නතුනි අද මේ අපි ඇස් දෙක අරලා බලනකොට මේ ලෝකයක් අපට පේන්නේ නිකන් නෙවෙයි. මේ අතීතයේ කරපු මහා පුණ්‍ය කර්මයේ ආනිසංස මේ තියෙන්නේ. දැන් මේ දේම වෙනස් සතෙකුගේ ඇසින් බලනකොට ඒ සතාට මෙහෙම නෙමෙයි පේන්නේ මේක. හිතන්න එපා මේ අපට පේන ලෝකය මේ අනිත් හැම දෙනාටම පේන්නේ කියලා. දැන් අපට මේ ඉදිරිය බලනකොට බිත්තියක් පේනුනට සමහර සතෙක් මෙතින් දැන් බලනකොට යාර මේ බිත්තිය පේන්නේ නැහැ. බිත්තියෙන් හැනිකම පේනවා. බිත්තියෙන් යන්නත් පුළුවන්. සමහර සතෙක් ඇදගෙනට අපි කියනවා මීයක් වගේ සතෙක්. දැන් අපේ මේ පිළිම වහන්සේ හොඳයි කියලා අපි වඳිනවා. ඒ මිනිහා මැතෙන් වැඩි හිතන හොඳ කෑමක් මට පොඩ්ඩක් කන්න පුළුවන් කියලා. ඒ සතාට ඇතැම් විට මේක වෙනස් විදිහකට පේන්නේ. ඒ විතරක් නෙමෙයි පේනොත්නේ මනුස්ස ලෝකේ අපි ගත්තත් අපේ කර්ම චක්‍රේ මේ ඇස වෙනස් වුණොතින් මේ පේන ලෝකේ ඔක්කොම වෙනස් වෙනවා. ඒ නිසා අද අප යම් කිසි සැපතක් විඳිනවා නම් පේනොත්නි ඒ සැපත නිකන් එකක් නෙවෙයි. සතර මහා පුණ්‍ය කර්මයේ කානිසංශයක් වශයෙන් මේ අපේ ඇහැට පේන, මේ අපේ කනට ඇහෙන මේ ලෝකයක් මේ පේන්නේ. මේක හැමදාම ස්ථිරව නැහැ. මේ පැති අභ්‍යන්තරේ වෙනස් වුණොතින් කර්මය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි. බුදුදහමේ තියෙන වැදගත් මනුසාස්නීය තමයි මේ බාහිර තේන ටික තුළ මුලින්ම කරන්නේ තමන්ට දැනට ලැබෙච්ච සතුට ලබන ක්‍රමය පුරුදු කරනවා. ඒක කරන්නේ කොහොමද? සතිමත් බව දිනු කළා. සිහිය අපේ නිතරම අපේ හිත තියෙන කොහෙද? අතීතේ හෝ අනාගතයේ තියෙන. ඒ අතීත හෝ අනාගත අරමුණු වල තියෙන සිත මුලින්ම කරන්නේ මොකද්ද? වර්තමාන මොහොතට ගේනවා. වර්තමාන මොහොත හිත තියෙනකොට තමයි පිනොතුනේ ඇත්තටම අපි ලැබපු මේ පින්කම ආනිසංස ටික පේන්නේ. නැත්තම් මෙතන හිටියත් මේ මල්වල ලස්සන පේන්නේ නැහැ. මේ පිළිම වහන්සේගේ මේ කිසිම දෙයක ලස්සන පේන්නේ නැහැ පිනොතුනේ අපට මේ වර්තමාන මොහොත ඉන්න බැරි නම්. අඩු ගානේ ඔබේ ඇඳුමේවත් ලස්සන බලන්න බෑ ඒකට. ඔබ ඇඳලින කොච්චර ලස්සන ඇඳුමක්ද? හිතුවද ඒක? බැලුවද ඒක? පින්නතුනි මේ බොහෝ දේවල් අපි මේ පිනෙන් ලැබපු දේවල් ටිකක් තියෙනවා. බුදුදහමේ මුලින්ම කරන්නේ මොකද්ද? මේ කර්මයේ ආනිසංස විදියට ලැබපු මේ සැපය දැන් ලැබලා තියෙන සතුට භුක්ති විඳින උගන්වන මුලින්. ඒක තමයි පළවෙනි පියවර. හැබැයි ඒක කළා විතර සම්පූර්ණයෙන්ම සම්පූර්ණ වුණා වෙන්නේ නැහැ. දැන් පොඩි ළමයි තුත් එහෙම සන්තෝෂයෙන් ඉන්නේ. පොඩි ළමයි අතීතය ගැන හිතන්නේත් නැහැ අනාගතය ගැන හිතන්නේත් නැහැ. ඒ ළමයට බැලුම් බෝලයක් දුන්නොත් හරි සන්තෝෂයෙන් බැලුම් බෝලේ අරගෙන සන්තෝෂ වෙනවා. බෝලයක් දුන්නොත් ඉතින් බෝලේ අරගෙන සතුට වෙනවා. ඒ ළමේ ඕන තැනක දුවල පැනලා ඉන්න කිසිම සංයමයක් එහෙම නැහැ. යාට ඕන තැනක් ලෝකයේ තමන්ගේ ලෝකයේ සතුටෙන් ඉන්නවා. නමුත් වෙනසනේ ඒකම නෙවෙයි අවසන් ප්‍රතිඵලය තවත් ඉදිරියට යන්න ඕන අපි. ඊළඟ පියවර මොකද්ද? ඊළඟ පියවර තමයි පිනොත්නේ අපි මෙහෙම සතුටෙන් හිටියත් අපිට දුක් වෙන කරුණ වෙනවා බාහිරින්. එක දිගටම සතුටෙන් මෙහෙම ලස්සන තියෙන්නේ. ඒ අතරේ අපේ ළඟම ඥාතින් ලෙඩ වෙනවා. මරණයටපත් වෙනවා. සමහර අපි කැමති දේවල් නොලැබී යනවා. සමහර දේවල් අහිමි වෙනවා. මෙන්න මේ ලෝකයක් තමයි වෙනවා. ධර්මයෙන් කරන්නේ ඊළඟ දේ තමයි මෙන්න මේ තමන්ට දුක් ලැබෙන අර මොනේදී දුක් නොවන විදියට මනස මේ පැත්තෙන් සකස් කරනවා. මුලින් කලේ බාහිර දේ බලලා බාහිර තුල හිත බැසගෙන සතුට වෙන ක්‍රමයක් මුලින් සඳහන් වෙන්නේ. නමුත් වෙන තුන දෙවෙනි පියවරේදී බාහිර නෙමෙයි බලන්නේ මොකද්ද? අභ්‍යන්තර බලන්නේ. බාහිර රූපය පේනකොට පිටස්තර නෙමෙයි බලන්නේ අභ්‍යන්තරයට මොකද උනේ කියලා බලන්නේ. මේ බාහිර රූපය පේනකොට පින්න තුනේ අභ්‍යන්තරේ ලොකු පරිවර්තනයක් වෙලා. බාහිර රූපෙන් අපිට කරන්නේ වර්ණ රූපේ විතරයි ගෙනත් දෙන්නේ. ඊටු ටික ඔක්කොම පුරවගන්නේ මේ පැත්තෙන්. ශබ්දයෙන් කරන්නේ ශබ්ද මාත්‍රේ විතරයි බාහිරින් දෙන්නේ සතර මහා භූත රූප වලින් නිර්මාණයක් විදියට. අභ්‍යන්තරයෙන් තමයි ඔක්කොම සැප දුක් ටික ගන්නෙ. ඒ නිසා දෙවෙනි පියවරදී කරන්නේ මෙන්න මේ යථාර්ථයේ තේරුම් අරගෙන දීලා දුක් වෙන්න තියෙන අරමුණේදී දුක් නොවන විදියට අභ්‍යන්තරය සකස් කරගන්නෙ. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. බුදුදහම තවත් ඉදිරියට යනවා. මොකද ක්‍රමය? තමන්ට සැප ලැබෙන අරමුණක් තියෙනවා නම් සැප ලැබෙන අරමුණේදී සැපෙන් ඉන්නත් පුළුවන්. ප්‍රිය දෙයක් දැක්වතින් තමන් සතුරු දෙයක් දැක්වතින් සතුටු වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ සතුටු වෙන්න දේ ගැන ඕනනම් පිළිගුල් විදියට බලන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි. සතුට සහ අසතුට කියන දෙකම දුරු කළ උපේක්ෂාවෙන් බලන්න ඕන නම් එහෙම බලන්නත් පුළුවන්. අනිත් පැත්තත් එහෙමයි. යම්කිසි දුක් වෙන තමන් අකමැති පිළිකුල් අරමුණක් තියෙනවා නම් අත් වයසක කෙනෙක් මෙතන ඉන්නවා. බොහොම දුර්වල කෙනෙක්. ඒ වයසක කෙනා ඒ විදියටම ඕනනම් බලන්නත් පුළුවන්. ඕනනම් යාගේ තරුණ කාලයේ මෙනෙහි කරලා යා තරුණ කාලේ හොඳට ලස්සනට හිටිය කෙනෙක් කියලා ඒ පැත්ත බලන්නත් පුළුවන්. දැන් ඕනම තැනක අසුචි ගොඩක් තිබුණත් ඕනනම් මේ පැත්ත වෙනස් කරලා ඒක අතින් අරගෙන දාන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ පිළිකුල සහ නොපිළිකුල කියන දෙකම දුරු කරලා උපේක්ෂයෙන් බලන්න ඕන නම් එහෙමත් පුළුවන්. මේක විස්තර වෙන පිළිඳු තුනේ මජ්ක්‍ධිම නිකායේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒ නිසා පිළිඳු තුනේ අපට මෙහෙම ධම්මයක් තියෙනවා. ඒ නිසා බුද්ධ ධර්මය අපි තේරුම් ගන්නවා කියලා කියන්නේ එකතකින් තමන්ට දැනට ලැබිච්ච සතුට ඒ සතුට විඳින භුක්ති විඳින ධම. ඒ වගේම තමන්ට එන බාහිර දුක් ටිකෙන් දුක් නොවීන ක්‍රමය. ඒ විතරක් නෙවෙයි බාහිර දුක සැප දෙකම දුරු කරලා උපේක්ෂාවෙන් ඉන ක්‍රමය. සාමාන්‍ය ලෝකේ ලක්ෂණය තමයි ලෝකේ උගන්වන හැම දෙයකින්ම කියන්නේ සතුට වෙන අරමුණේදී සතුට වෙන ක්‍රමය උගන්වන්නේ. සතුට තියෙනකොට හුඟා දෙන අපිත් එක්ක ඉන්නවා. දුක් වෙනකොට අපි තනි වෙනවා. සතුට බෙදා හදාගන්න හුඟක් කටියෙනවා. ඕ දුක බෙදා හදාගන්න එන අය අඩුයි. ඒ විතරක් නෙවෙයි හැමාවත් කියන්නේ හිත හදාගෙන ඉන්න කියලා කියන්නේ දෙන්නේ. හිත හදාගෙන ඉන්න විදිය කියන්නේ බොහෝ දෙනි. බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුල පිනොතුනි මේක ක්‍රමයක් සඳහන් වෙනවා. ඒ නිසා මේ පියවර දෙකම දැනගත්තොත් තමයි අපි ජීවිතේ වඩාත්ම සාර්ථක වුණා වෙන්නේ. පිනොතුනි අන්නේ ධර්මයේ පළවෙනි පියවර තමයි බුදුහාමර දේශනා කරපු සද්ධර්මයේ පළවෙනි පියවර තමයි ධම අහන්න අහන්න කම්මසකතා සම්මාදිටිය දිනු වෙනවා. කර්මය පිළිබඳව තියෙන අවබෝධය දිනු වෙනවා. මොකද කර්මය පිළිබඳ අවබෝධය කියලා කියන්නේ අපේ හිත මුල් වෙලා යමක් කළොතින් කයින් වචනෙන් සිතින් ඒ වෙලාවේ තමන්ගේ හිත අපිරිසිදු වෙනං ඒ කායික වාචික මානසික ක්‍රියාවල ප්‍රතිඵලය දුක් සහගත වෙනවා. ඒ වගේම තමන්ගේ හිත පිරිසිදුව තමන් කයින් වචනෙන් සිතින් යමක් කළොතින් කිව්වොතින් සිතුවොතින් තමන්ගේ හිත පිරිසිදු නිසා තමන්ට සැප විපාක ලැබෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි ධර්මයෙන් ලැබෙන පළවෙනි අවබෝධය තමයි. මේ අවබෝධය ලැබෙච්ච පමණට පින්නතුනි තම මොකද කරන්නේ? හැකිතාක් දුරට අකුසලෙන් දුර වෙනවා. සබ්බ පාපස්සකරණ කියපු විදිහට ඇයි එහෙම කරන්නේ? ලෝකෙට තියෙන බය නිසාද? නිඳා පහසේ කියලාද? නැහැ පින්නතුනි, තමන් දන්නවා තමන්ගේ සතුට නැති වෙනවා. තමන් මේ හුඟ දුරක් ආවේ බොහෝ වෙහෙස මහන්සිල ඔබ ඉගෙන කියාගෙන රැකිරක්ෂා කරලා අපි හුඟක් දුකින් පය පින්නතුනි. මේ ආත්මෙ විතරක් නෙවෙයි සසරත් අපි හුඟක් දුකින් දලාපු අය, සතර අපායේ හුඟක් කල් දුකින් දලාපු අය අපි නිකන් අය නෙවෙයි. ඒ ආවේ මෙතෙන්ට ආවේ පින්නතුනි තවදුරටත් දුකින් දින නෙවෙයි. ඒ දුකෙන් නිදහස් වෙන්න. ඒ නිසා අපි මේ ගමන් මාර්ගයේ පළවෙනියෙන් කරන දේ තමයි අපේ හිත පිරිසුදු කරගන්නේ අපි. නිතර තමන්ගේ හිත ගැන තමන් සැලකිල්ලෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි. හිත අපිරිසුදු කමෙන් වළක්වන විතරක් නෙවෙයි. චිත්තාලංකාරයන් චිත්ත පරික්ඛාණං කියපු විදිහට හිත ලස්සන වෙන දේවල් කරනවා. දැන් අපි ශරීරය ලස්සන වෙන හුඟක් දේවල් කරනවනේ. කොණ්ඩේ ලස්සන වෙන දේවලුත් කරනවනේ. ඇඳුම් ලස්සන වෙන දේවලුත් කරනවා. ගෙවල් ලස්සන වෙන දේවලුත් කරනවනේ. වාහනේ ලස්සන වෙන දේවලුත් අපි කරනවා. ඒ හුඟක් හොඳයි. ලස්සනට ඉන්න ඕන. නමුත් විනෝදනි අතරින් වඩාම වටිනාම දේ මොකද්ද? අපේ හිත. ඔව්, හිත ලස්සන කරගන්න ඕන. හිතට ආහාර දෙන්නට ඕන. හිත අලංකාර කරගන්නට ඕන. හිත අලංකාර කරන්නේ කොහොමද? හිත හිත අලංකාර කරන දේවල් තමයි විනෝදනි මංගල සූත්‍රයේ තියෙන්නේ. අම්මට තාත්තට සලකනකොට හිත ලස්සන වෙනවා. අසරණ කෙනෙකුට සලකනකොට හිත ලස්සන වෙනවා. කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොට හිත ලස්සන වෙනවා. බනහනකොට හිත ලස්සන වෙනවා. කලගුණ සලකනකොට හිත ලස්සන වෙනවා. පින්නොතුනි මෙන්න මේ දේවල් පුළුවන්තරම් ජීවිතේ කරන්න. උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යනකම්ම පුළුවන්තරම් තමන්ගේ හිත ලස්සන වෙන දේවල් කරන්න. විශේෂයෙන්ම පින්නොතුනි ප්‍රධානම දෙයක් තමයි මෛත්‍රිය වැඩි වීම. අපි බොහෝ විට දන් දීම ගැන තමයි කියන්නේ දන් දෙන එකත් හොඳයි. ඒ වගේම පින්නතුනි අපේ හිත බොහෝ විට අපිරිසිදු වෙන්නේ, හිතට බොහෝ විට පීඩා ඇති වෙන්නේ මොකක් හින්දද? අපි අසුර කරන අනිත් අය පිළිබඳව තියෙන අමනාපය නිසා. ඒ නිසා සදහම් මගේ පින්නතුනි තමන් නිවන් මගට බැස ගන්නවද, තමන් නිවෙන සැනසෙන මාවතට පියවර තැබුවාද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන්. පළවෙනි පියවර තමයි මොකද්ද? මෛත්‍රී භාවනා වැඩි වීම. මෛත්‍රී භානාව වඩන ප්‍රමාණයට තමයි පින්නතුනි තමන්ගේ හිතේ සැනසීම දිනු වෙන මූලික කාරණේ වෙන්නේ. ඒ නිසා දවසට විනාඩි 5කින් පටන් අරන් තමන්ගේ දරුවෝ ටිකත් එක්කම මෛත්‍රී වඩන්න. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, සියලු සත්වෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා පුළුවන් තරම් මෙත් වඩන්න. වාඩි වෙලා අඩුම ගානේ දවසට විනාඩි 5ක් හරි කරන්න. ඒක දවස් දෙකක් නෙවෙයි, අඩුම ගානේ මාස 6ක්වත් කරන්න එක දිගට. තමන්ගේ කුසලයේ හුඟා දිනු වෙනවා. හිත හුඟා ක්ලස්සන වෙනවා. තමන් වාහනයක ගියත් පින්නතුනේ නිතර මෛත්‍රී වඩම යන්නේ. තමන් ප්‍රීවේහක ගියත්, හයිවේහක ගියත් ඒ වටේම සර්කල් එකේ ඔක්කොම ටිකට මෛත්‍රී වඩම යන්නේ. තමන්ට ලොකු රැකවරණයක් මේක. තමන්ගේ කුසලයේ හුඟා දිනු වෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ට අතීත කර්ම ශක්තියන් විදියට අකුසල කර්ම විපාකෙන්න තියෙනවා නම් හුඟා දුර්වල වෙනවා තමන් මේ කරන හොඳ දේවල්වලින්. ඥානය අනිසංසදායි ඉඳියා. ඒක පුළුවන් තරම් පුහුණු කරන්න. සීලේ ඊටත් වඩා අංශසදායි. පුළුවන් තරම් පුහුණු කරන්න පංච සීලේ හැසිරෙන්න. ඒ වගේම පිනොතුනි පුළුවන් තරම් හිතේ නිතර කුසලයක් වැඩෙන විදියට භාවන අරමුණක නිතර ඉන්න. තමන්ට මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. නැත්නම් බුදුහාඳුරන්ගේ නව අරහාදී බුදුමන පිළිවෙලට එකින් එක වඩන්න පුළුවන්. නැත්නම් එක ගුණයක් තමන්ට දිගටම වඩන්න පුළුවන්. ඒව දිනුවෙන පිනොතුනි තමන්ගේ කුසලයේ දිනුවෙනවා. දැන් මේව කළ පින්නතුනි තමන්ගේ හිතේ කුසලයේ ශක්තිමත් කළ දැන් අපි මේ කරන්නේ බාහිර පරිසරය ලස්සන කරන එක. ඒ වගේම පින්නතුනි මේ මට්ටමට එනකම්ම අපේ බාහිර මත තමයි හිත බැසගෙන තියෙන්නේ. බුදුදහමෙත් මේ කාරණා විස්තර කරනවා. මෛත්‍රී භානාව වඩද්දිත් අපි සත්පුද්ගල සංඥාවෙන් තමයි වඩන්නේ. ඒක විතරම අනත්ම සංඥාවෙන් වඩන්නේ අපි. පින්නතුනි ඊළඟට බුදුදහම තවත් මගක් කරා යනවා. දැන් මේ විස්තර කරපු ටික තියෙනතුනි බුදුදහමේ තියෙනවා, වෙනත් දහමලක් තියෙනවා. බොහෝ දෙනෙක් දන්නේ මෙතෙන්ට එනකන් විතරයි. මෙතෙන්ට එනකන් විතරක් දැනගෙන බොහෝ දෙනෙක් කියන්නේ බුදුදහම කියන්නේ මෙන්න මේ වගේ කාරණා ටිකක් කියලා කියන විතරක් නෙවෙයි. බොහෝ දෙනෙක් කියන්නේ හැම ආගමක්ම සමානයි කියලා. ඒ විතරක් නෙවෙයි, සමහර අය කියනවා පන්සලේ, පල්ලියේ, කෝවිලේ දැල්වෙන්නේ එකම පහනයි කියන. පිනතුනි මෙතෙන්ට එනකන් එකම පහන තමයි. නමුත් මෙතන ඉඳන් මග වෙනස් වෙනවා. මොකද්ද මග කියලා කියන්නේ? බුදුදහම උඩුගම් බලා පියවර නගනවා. මෙතෙන්ට එනකන් අනුසෝතගාමී දහමක් මෙතන ඉඳන් බුදුදහම පරිසෝතගාමී වෙනවා. උඩුගම් බලා යනවා. මොකද්ද උඩුගම් බලා යන්නේ? පින්නතුනි අපට අවබෝධය ලබා දෙනවා, ප්‍රඥාව ලබා දෙනවා. ඇත්තටම අපේ ජීවිතේ මොකද වෙන්නේ කියලා. ධර්මයේ ගැඹුරට යනකොට පින්නතුනි අපට තේරෙනවා, තේරෙන්න ඕන ඇත්තටම ජීවිතය කියලා කියන්නේ මොකද්ද කියලා. දැන් අපට හිතෙන්නේ අපේ දරුවා ඉන්නවා, වාහනේ තියෙනවා, ගෙදර තියෙනවා, ලංකාවේ අම්මා ඉන්නවා, අර ඔෆිස් එක තියෙන වැඩ කරන. දැන් මේ ලෝකයක් තමයි අපිට තියෙනවා කියලා හිතන් ඉන්නේ. මේක නැත්තෙම නෑ පිනුතුනේ. මෙහෙම දෙයක් නෑ කියලා බුදුහාඳුර කියන්නේ. සම්මුති සත්‍ය අනුව මෙහෙම දෙයක් තියෙනවා. ඒ සම්මුති සත්‍ය අනුව තමයි ලෝකෙ යන්නේ පිනුතුනේ. ඒ සම්මුති සත්‍ය අනුව තමයි අපි භවෙන් භවෙ ඉපදෙන්නේ. දැන් ඔබත් සසරේ මට්ටමේ ඉඳලා තමයි ඔබ පින්කම් කළා, අම්මට තාත්තට සලකලා, වෙනත් දරුවන්ට සලකලා ඔබ මේ පින ලබාගෙන තමයි මෙතෙන්ට ආවේ. හැබැයි පිනුතුනේ ඒ පහසුකම් ටික ලැබුවට අපට සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන්න බෑ. ඔබ සසර පින ආනිසංස විදියට වාසනාවන්ත අම්මා තාත්තා ලැබුවා, පින්වත් දරුවෝ ලැබුවා. හැබැයි පිනුතුනේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම විසඳිලා නැහැ. ඇයි ඒ? ඒ දරුවා හැමදාම ඔබ කැමති විදියට ඉන්නේ නැහැ. ඔබට හැමදාම ඔබට පාලනය කරන්න බෑ. දරුවෝ විතරක් නෙවෙයි ඔබේ ශරීරයවත් ඔබට පාලනය කරන්න බෑ. මෙන්න මෙතෙන්දී පින්නතුනි ඊළඟ පියවර මොකද්ද? අන්නේ කම්මසකත සම්මාදිටි ඉක්මවල ගිහිපු ආර්ය ප්‍රඥාව චතුසත්‍ය සම්මාදිටි ලබනට ඕන. මේ කර්ම චක්‍රය ධර්ම චක්‍රයෙන් අනිත් පැත්තට හරවන්න ඕන. කර්මය රැස් නොවන විදියට අනිත් පැත්තට අපේ ප්‍රඥාව දිනු කරන්න ඕන. මොකද්ද ඒකේ ක්‍රමය? ඒකේ පළවෙනි පියවර තමයි පින්නතුනි අනිත්‍යතාවය තේරුම් ගැනීම. ඔව් අනිත්‍යතාවය තේරුම් ගැනීම වෙනත් විදියකින් කියනවා නම් පින්නතුනි පටිච්ච සමුප්පාදය තේරුම් ගැනීම. මොකක්ද අනිත්‍යතාවය කියලා කියන්නේ පින්නතුනි? අපේ ඇසට රූපයක් පේනකොට මොකද්ද වෙන්නේ කියන කාරණේ. අපේ කනට ශබ්දයක් ඇහෙනකොට මොකද්ද වෙන්නේ? නාසයට ගඳ සුවඳක් ලැබෙනකොට මොකද්ද වෙන්නේ? මේ ඉන්ද්‍රිය හයට මේ අරමුණු ලැබෙනකොට මොකද්ද වෙන්නේ කියන කාරණේ. ඇහැට රූපයක් පේනකොට සාමාන්‍ය ලෝකිකයන හිතන්නේ දැන් මේ පිළිම වහන්සේ ගත්තත් ආ මේ කලින් දැකපු පිළිම වහන්සේ නේද සාදු සාදු කියලා වඳිනවා. ඒක තමයි සාමාන්‍ය සම්මුති සත්‍යය. නමුත් වෙනතුනේ මේ රූපය පේනකොට මොකද්ද ඇත්තටම වෙන්නේ? බාහිර තියෙන පිළිම වහන්සේ නමක් නෙවෙයි. බාහිර තියෙන පිනතුනි පරමාර්ථ සත්‍ය අනුගත්වතින් මේ සතර මහා බෝධ රූප ටිකක් එකතු වෙලා තියෙනවා. ඒක අපි දකිනකොට අපේ අතීත අත්දැකීම් හා යම් යම් කාරණාවල එකතුවකින් අපි හිතනවා මෙතන පිළිම වහන්සේ තියෙනවා කියලා. ඒ පිළිම වහන්සේ බවට අපි හිතනකොට පින්නතුනි ඇහෙන්ගත්තු වර්ණ රූපයේ එතනම නිරුද්ධ වෙලා ඊළඟට අපි මනෝ විඥාණයෙන් ධර්මාලම්බනයක් විදියට ඊට පස්සේ මේ අභ්‍යන්තරෙන් ගන්නවා. ඒ ගන්න අත්දැකීමේදී පින්නතුනි ලක්ෂණය තමයි මේ ඇහෙන් දකින මේ රූපය බලන මේ අවස්ථාවේදී චක්කුං අනිච්චං කියලා කාරණයක් බුදුදහමේ තියෙනවා. මොකද්ද පින්නතුනි චක්කුං අනිච්චං කියලා කියන්නේ? ඇස අනිත්‍යය කියන්නේ මොකද්ද? ඇස අනිත්‍යය කියන්නේ මොකද්ද? අසනිට්ඨය චක්කුං අනිච්චං කියලා කියන රූපං අනිච්චං කියලත් බුදුදහමේ කියනවා. දෙකම කියනවා. මම මුලින් අහන්නේ චක්කුං අනිච්චං කියන්නේ මොකද්ද? අනිත්‍යය කියන්නේ මොකද්ද? ඔව් ඇත්තම සාමාන්‍යයෙන් අපි අදහස තමයි කියන්නේ වෙනස් වෙනවා කියන එක තමයි අපි සාමාන්‍ය අදහස. නමුත් විනෝදිනී ඊට වඩා ගැඹුරු අදහසක් චක්කුං අනිච්චං කියන එකෙන් තියෙනවා. විඳින්නේ තියාගන්න බෑ කියලා. විඳින්නේ ඇත්තම පිනතුනේ ගැඹුරට යනකොට චක්කුං අනිච්චං කියලා කියන්නේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ ඇස කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ රූපයේ තියෙන අවස්ථාවේදී චක්කු විඥානේ තියෙනකොට. තවත් හේතු ගානක එකතුවකින් අවිද්‍යාව ආදී අභ්‍යන්තර සංයෝජනත් එක්ක එකතු වෙලා මේ මොහොතේ හටගන්න දෙයක් තමයි ඇස කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අපට මේ පේ නැහැ උපතේ පටන් මරණ දක්වාම තියෙනවා. ඒ ඇස ගැන නෙවෙයි චක්කුමණිච්ඡන් කියලා කියන්නේ. ඒ ඇස උපයෝගී කරගෙන අපට ලැබෙන ඇසීමේ පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය කෙනෙක් එක දිගටම බැලක් වගේ තියෙන්නේ හැම මොහොතම ඉන්ද්‍රිය හය මාරු වෙමින් තියෙන්නේ. චක්කුමණිච්ඡන් කියලා කියන්නේ ඇස සජීවී වෙන්නේ රූපයක් තියෙනකොට. ඒ බාහිර රූපයක් සජීවී වෙන්නේ නිකන් නෙවෙයි චක්කු විඥානයේ තියෙනකොට තම කරුණු ගානක එකතුවකදී පෙර පසු නොවි ඒ අවස්ථාවේ තමයි මේ අත්දැකීම එන්නේ. සෝතං අනිච්ඡං කියලා කියන්නේ දැන් චක්කු අනිච්ඡං කියවට එච්චර තේරෙන්නේ නැහැ සමහරට. අපි බලමු සෝතං අනිච්ඡං කියලා. සෝත කියන්නේ මොකටද? කන. දැන් බලන්න මේ සද්දේ. දැන් මේ සද්දය වුණ අපටනේ. සෝතං අනිච්ඡං කියලා කියන්නේ පිනතුණි. මෙන්න මේ සද්දය කලින් මෙතන තිබ්බේ නැහැ. ඒ අවස්ථාවේදී විඥානයත් එක්ක සම්බන්ධ වෙලා මේ හේතු ටික එකතුවකින් පෙර පසු නොවි ඒ අත්දැකීම ඒ මොහොතේ හටගත්තා. ඒ සද්දය කලින් තිබිල මෙතෙන්ට ආවේ නැහැ. වර්තමානයේ තියෙන මේ සද්දය අනාගතයට යන්නේ නැහැ. ඒ මොහොතේ හටගෙන එතනම හේතු නැති වෙනොත් නිරුද්ධ වුණා කියන කාරණේ. ඇසෙන් රූපය දකින කොටත් එහෙමයි, කනෙන් ශබ්දය අහන කොටත් එහෙමයි, මේ ඉන්ද්‍රිය හයේම ලක්ෂණය මේක. නමුත් වෙනතන අපේ තියෙන අවිද්‍යාව නිසා අපි මේක පිළිගන්න සූදානම් නැහැ. ඇසෙන් රූපය දකින කොටම මේ කලින් දැකපු කෙනා නේද දකින කියලා හිතෙනවා. ඒ නිසා තමයි දැන් ඔබට ඔබේ ඇස් ඉදිරි පිටට ආවතින් අපි ගෙමු ඔබට හොඳට උදව් කරපු පුද්ගලෙ. ඔබ සතුට වෙන හොඟක් නේ. ඒ වගේම ඔබට බැනපු කෙනෙක් ආවොත් පොඩ්ඩක් හිතේ ආයේ බැනපු කෙනා තමයි ඔය එන්නේ දාමට බැන්නේ අර හා එයා තමයි. පින්නතුණි බලන්න අපට දුක ඇති වෙන හැටි. යම් කිසි වෙලාවක පින්නතුණි අපේ හිතේ රාගයක් හෝ ද්වේෂයක් හෝ ඇති වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මේ නිරුද්ධ වෙච්ච අතීතය නිරුද්ධ වෙච්ච බව දන්නේ නැතුව ඒක සජීවී කරගෙන ඒක නිත්‍ය කරගෙන නැවත ඒ අත්දැකීමට යෑම. මෙන්න මේ තුලින් තමයි පිනතුනි දුක හටගන්නේ. මෙන්න මේ තුලින් තමයි අපට යම් දෙයක් ගැන ආසාවක් ඇති වෙනවා නම්, යමක් ගැන අමනාපයක් ඇති වෙනවා නම් ඇති වෙන ප්‍රධානතම සංදිස්ථානය මෙතන. ඒ නිසා බුදුදහමෙන් සියලු මනුසාසනා කරන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු වෙන විදියට. අපේ සැබෑ දක්ෂතාවය කියන්නේ පිනතුනි මෙන්න මේක බලන්න අපේ හිත පුහුණු කරන ප්‍රමාණය. ඒක පුහුණු කරන විදිය තමයි පින්නතුනි සතර සතිපට්ඨානෙන් කියන්නේ. සතර සතිපට්ඨානෙද මොකද්ද කියන්නේ? මුලදි කියන්නේ කය ගැන හොඳට බලන්න. වර්තමානයේ තුල තියාගෙන කය හොඳට බලන්න. මේ කය සතර මහා භූත රූප විදියට, ආනාපාන සතිය විදියට, ඉරියාපත විදියට, තමන් කරන ක්‍රියාවන් විදියට, සම්පජඤ්ඤ විදියට, සතර මහා භූත රූප නැත්තම් පටිච්චකූල මනසිකාර්ය, නවසීවතික ආදී ක්‍රමයෙන් බලන්න මේ පේන රූපය කියන එක අපේ රූපයක් දකිනකොට බාහිරට රූපයේ බැස නොගන්න විදියට නුවණින් බලන්න කියලා හුරු කරනවා. දැන් අපි කෙනෙක් දිහා බලනකොට මේ මගේ තාත්තා, මේ මගේ පුතා, මේ මගේ මල්ලි කියලා අපි හිතනවා. පින්නතුනි බාහිර තියෙන සතර මහා භූත රූප ඒ දේ එකතු වෙනකොට මේ පැත්තෙන් කියනවා මේ ඉන්නේ පුතා කියලා. වෙන කෙනෙක් කියනවා මේ මගේ ඉන්නේ මුණුබුරා කියලා. පාසලේ ගුරුවරිය කියනවා මේ මගේ ශිෂ්‍යයෙක් කියලා. ඒ තමන් බලන ප්‍රමාණය අනුව තමන්ගේ සංයෝජන ටික අනුව තමයි බාහිර කෙනා බලන්නේ. නමුත් බාහිර එකම දේ තියෙන්නේ සතර මහා භූත රූප තියෙන්නේ. එතකොට අපි බාහිර පුද්ගලයෙක් කියලා මගේ පුතා මගේ ශිෂ්‍යයා කියන හැඟීමෙන් නිත්‍ය සංඥාවෙන් බැසගත්තොත් දැන් කරන්නේ ඒක අපි. ඒ මට්ටමේ බැසගත්තොත් ඒ රූපේ නිසා අපට සැප විඳින්න පුළුවන්. හැබැයි පින්තුනේ සැප විතරක් නෙවෙයි හම්බ වෙන්නේ. අනේ දුක් ටිකක් ඔක්කොම බාර ගන්න වෙනවා අපට. මේ පින්නසුන් දැකලා ඇති පළඟැටිය වගේ සත්තු පහන් දැලට පනිනවා. ඒ පහන් දැලට පනින්නේ සියලු යහනි කරගන්නද? අමනාපලාද කාත් හරි එක? නැහැ නේ. ඒ සතා ගින්දරට පනින්න පින්නතුනි එයා හිතනවා බාහිර රූපේ ආස්වාදයක් තියෙනවා කියලා. ඔහු සැප විඳින්නේ නැහැ පනින්න එකට. නමුත් පළවෙනි පාර තටුවක් දෙකක් පිච්චෙනවා ආයෙ තුරුණොතින් ආයෙ පනිනවා. මැරෙනකම පනිනවා. පින්නතුනි අපේ ජීවිත තුලත් ලක්ෂණය මේක. බාහිරට පේන රූපය තුළ හිත බැසගත්තොත් යම්කිසි සැපයක් තියෙන ආස්වාදයක් තියෙන බුදුදහමේ ආස්වාදයක් නෑ කියන්නේ. නමුත් ඒ ආස්වාදයත් එක්කම පිනතුණි අල්ප ආස්වාදයි බහු ආදීනොයි. ආස්වාදයේ ටිකයි ආදීනොය වැඩි ඒ ප්‍රමාණයට දුක් විඳින වෙනවා. ඒ වගේම පිනතුණි බුදුදහමේ තවත් ක්‍රමයක් තියෙනවා. ඒ ආස්වාදයත් විඳලා දුක් නොවිඳින ක්‍රමයක්. ඒ මොකද්ද? ඔව් පින්නතුනි බුදුදහමේ කියනවා නැති කාමා යಾನ චිත්‍රානි ලෝකේ කියලා. ලෝකේ තියෙන විසිතුරු දේවල් කාමයන් නෙවෙයි කියලා කියනවා. ලෝකේ ලස්සන දේවල් බුදුදහමෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපට ලස්සන දේවල් ලැබුණේ පින්නතුනි නිකනුත් නෙවෙයි. අතීතයේ මහා පින්කම් කළ මේ ලබා ගත්තේ. එතකොට ඒ දේ ලබනකොටම හරියට නුවණින් බැලුවොත් මේ අවස්ථාවේ මේ හටගන්නේ ස්කන්ධ පංචකයක් නේද? බාහිර මේ සතර මහා භූත රූප අභ්‍යන්තර සතර මහා භූත රූප ආදී මේකතු වීමෙන් නාම රූප විඥාන හටගෙන මේ මොහොතේ හටගත්තු අත්දැකීමක් කියලා දැක්වතින් එයා බාහිර මල දකින්නවත් එක්කම අභ්‍යන්තරයක් දකිනවා. ඒ වගේ මේක මේ මොහොතේ ලැබිච්ච අත්දැකීමක් කියලා දන්නවා දකින්නවත් එක්කම එයා ආරක ආස්වාදය දැක්කට එයින් එහාට යන්නේ නැහැ. ඔහුගේ හිත එතනම ඔහුට පාලනය කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ඒක දවසකින් දෙකකින් කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සුතමේ ඥාණයෙන් අහලා නැවත නැවත සතර සතිපට්ඨාන තුළින් දීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි මේක දිනු කරගන්නේ. මේක දිනු කරගන්නකොට පින්නතින බුදුදහමේ ලස්සන කාරණයක් සඳහන් වෙනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ. තමන් මේ විදිහට හිත දිනු කරලා ඇස කන නාස ආදී ඉන්ද්‍රියවල අනිත්‍යතාවය බල බල මේක පුහුණු කරනවා. නැත්තම් රූප වේදනා ආදී ස්කන්ධ පංචයේ අනිත්‍යතාවය බලමින් මෙනෙහි කරනවා. නැත්තම් යා ධාතු 18 බාහිර ආයතන මේව බල බල අනිත්‍යතාවය මෙනෙහි කරනවා. කලක් මේකේ තමන් ඉන්නකොට තමන්ට ලැබෙන ප්‍රතිඵලයක් තියෙනවා. මොකද ප්‍රතිඵලය පින්නතුනි? බාහිර රූපයක් දකිනකොටම එයාට ඇසිපිය ගහන මොහොතකදී බාහිර රූපයේ මනාපයක් හෝ අමනාපයක් හෝ වේවා ඒ මනාප අමනාප දෙකම දුරුකල හිත උපේක්ෂාවටපත් වෙනවා. බාහිර රූපය දැක්කොත් තමයි ලස්සන එකක් නම් ලස්සනයි. කැතේ කතනම් කැතයි. ඊට පස්සේ උපේක්ෂාවටපත් වෙනවා ලස්සනවත් කැත උනත් මේ අභ්‍යන්තරේ නේද හටගත්තේ කියන දගෙන යා. යාගේ හිත කොච්චර වේගෙන් උපේක්ෂාවටපත් වෙනවද පින්නතුනි? ඇසෙන් දකින රූපය පිළිබඳ උපේක්ෂාවටපත් වෙන ගත වෙන කාලය කොච්චරද? හරියට ඇසිපිය ගහන මොහොතක්. ඔය ඇසිපිය ගහන මොහොතකදී තාම මෙයා මාර්ගඵල ලැබලා නැහැ. තාම රහත් වෙලා නැහැ. තාම ආරි ශ්‍රාවකෙක් වෙලා නැහැ. මෙයාගේ හිතේ සතිමත් බව දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියට පින්නතුනි, එයා ඇසිපිය ගහන මොහොතකදී තමන් සංයෝජන ඇති නොවන විදියට හිත උපේක්ෂාවටපත් කරගන්නවා. හැබැයි එකෙන් කියන්නේ නැහැ පින්නතුනි, යා මේ දකින්නේ වමතක කරනවා. එයා අනිත් අය කියා කරන්නේ සෙන්සිටිව් නෑ කියන එක නෙවෙයි මෙය. වරදවා තේරුම් ගන්න එපා. මෙයාට හොඳට මතකයි ලබන අත්දැකීම. වෙනත් කෙනෙකුටත් වඩා මතකයි මෙයාට. මෙයා අමතක කරන්නේ නැහැ කිසි දෙයක්. බුදුදහමේ කිසිම දෙයක් අමතක කරන්න කියලා නැහැ. හොඳට මතක තියාගන්නේ. අමතක වෙනවා නම් යම් කිසි කෙනෙක් අමතක කරනවා නම් ඒක ලොකු වැරදීමක්. බුදුදහමේ විතක සංඨාන සූත්‍රයේ කාරණයක් කියනවා අසති කියලා. සිහි නොකර ඉන්න කියලා කියනවා. යමකින් කෙලෙස් ඇති වෙනව නම් ඒක යාලියලි සිහි නොකර ඉන්න කියනවා. හැබැයි අමතක කරන්න කියලා නෑ. බුදුදහමේ ප්‍රධානතම අනුශාසනය සතිය දිනු කිරීම. සතිමත් බව සම්මා සතිය දිනු කිරීමත් එක්කම මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? මතකේ වැඩි වෙනවා. කොච්චර වැඩි වෙනවද? එයාට මුල් කාලේ ඉපදිච්ච දවසේ ඉඳන් මතක් කරගන්න පුළුවන්. ඒ තරක් නෙවෙයි තවත් හිත දිනු කරවතින් මව කුසේ පිළිසඳගත් දවස් ඉඳලා ටිකක් මතක් කරගන්න පුළුවන්. තවත් හිත දිනු කරවතින් අභිඥාලාභී රහතන් වහන්සේ කෙනෙකුට පින්නොතුනි මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. මහා කල්ප 500. බුදුරජාණන් වහන්සේට සීමාවක් නැහැ. අසීමිතව බලන්න පුළුවන් ආපස්සට. මතකේ නෙවෙයි ගැටලුව. ඒ මතක් වෙනකොට ඒ මතක් වෙන දේ තුළ හිත බැසගත්තොත් අන්න ඒ බැසගත්තු අරමුණ කරා පිද්දිව යනවා. ඒක තුළ දුක් සැප විඳින විතරක් නෙවෙයි. ඒක නිත්‍ය සංඥාවෙන් ගත්තොත් ඒ ගන්න මොහොතේ අපි පින්නතුනේ හිත නිරුද්ධ වෙනවතින් මරණයටපත් වෙනවතින් මොකද වෙන්නේ? අපායම යන්නේ නැහැ පින්නතුනි. ඊට අදාළ මානසික මට්ටමේ තියෙන තැනක ප්‍රතිසන්දිය ගන්නවා. දැන් රුවන්වැල් සෑසිහි කරනකොට තමන් කරපු මල් පූජාවක් මතක් වෙනකොට ඒ අවස්ථාවේ තමන් මිය ගියොතින් තමන් අපාගත වෙන්නේ නැහැ. තමන් ඒක සිහිපත් කළා ඒත් එක්කම මල් වැලත් එක්කම තැමිට දිවි ලෝක යන්න පුළුවන්. මල් තියෙන විමානයක යන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි තැමිට තමන් මරණාසන මොහොතේ දකින්නේ ගිනි දැල්ලක් නම් යම් කිසි අමහිරි අධ්‍යක්ීමක් නම් ඒත් එකම කර්මා රූප පලෙහට යන්න පුළුවන්. බුදුදහමේ කියන්නේ පින්නතුනි අපි දක්ෂ වෙන්නට ඕන තමන්ට සිතට සිටවිල්ලක් එනකොටම තමන් දැනගන්න ඕන මේක ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි මේක මේ මොහොතේ හේතුඵල නිසා හටගත්තා ඒක දිගට තියෙන දෙයක් නෙවෙයි එතනම නිරුද්ධ වෙනවා කියලා තමන් දකින දක්ෂ වෙනවා. තමන් නැවත භවයකට යන අකමැති නම් සමහර අය එහෙම කැමති ඇත්ත ඇති කමක් නැහැ. කැමති නම් හොඳ දේවල් වැඩිපුර සීකරන්න. පුලුවන් තරම් දාන සීල භාවනා කරමින් අනිත් අයට උදව් කරමින් සම්මාදිට්ඨිය ඉඳලා කම්මස්සගත සම්මාදිට්ඨිය ඉඳලා ඒකෙන් ඒක සුගතිගාමී වෙන මාර්ගය. හැබැයි යම් කිසි කෙනෙක් කැමති නැයි ඉක්මවල යන්න අනිත්‍යතාවයෙන් බලන්න. පින්නතුනි ඇසෙන් රූපයක් දකිනකොට මේ තරම් ඉක්මනින් එයාට අනිත්‍යතාවය පේනවා උපේක්ෂාවේ සිට පිහිටනවා. කනට ශබ්දයක් ඇහෙනකොට කොහොමද? ඕ අසුරු සැනක් ගහන මොහොතකදී පින්නතුනි මෙයා මනාපමනාප ශබ්ද ගැන මනාපමනාප දුරු කළා එයා උපේක්ෂාවට පත් වෙනවා. නාසයට ගඳ සුවඳක් දැනෙනකොට ඒ නාසය ඔස්සේ ප්‍රිය අමනාප අරමුණු තමන්ට ලැබෙනකොට ඒ ප්‍රිය හෝ අප්‍රිය බව දුරු කළ උපේක්ෂාවේ පිහිටාන යට ගත වෙන කාලය කොච්චරද? එයාට ඕ නෙළුම් පතක දාපු වතුර බිඳක් ඉක්මනින් බිමට වැටෙන කාලයකදී මෙයාට අවබෝධය ලැබෙනවා. දිවට ලැබෙන රසයකින් ප්‍රිය අමනාප බව දුරු වෙන ගත වෙන කාලය කොච්චරද? ඕ දිව කෙලවරට ගත්තු කෙල පිටක් බිමට වැටෙන තරම් සුළු මොහොතකදී ප්‍රිය අමනාප බව දුරුගලින්නේ. වෙනද යම් කිසි කෑමක් කාලා අනිත් ඇත්ත එක කතා කරනෝනේ හරිම රසයිනේ කවුද යුවේ ආනන්ගේ ඔයාද මොනවද දැම්මේ ඔය කඩින්ද ගෙනාවේවා රෙසිපි එක මොකද්ද මහා දුරක් ගිය වෙනද දැන් ඉතාලම කෙටි මොහොතකදී ඔක්කොම මගේ මනවත්තල තියෙනවා. පින්නතුනි සය එයාට ඊළඟට ශරීරයට ලැබෙන ස්පර්ශයකින් එයාට ලැබෙන මනාපවනාප දුර වෙන ගත වෙන කාලය කොච්චරද? ඕ ශක්තිමත් පුරුෂයෙක් වක්කලතා දිගු කරන්න දිගු කලතාක් නවන්න තරම් ගත වෙන කාලයකදී ශරීරයට ලැබෙන ප්‍රියමනාප බව දුරුකල්ලය. ඒ විතරක් නෙවෙයි පින්නතුනි හිතට ලැබෙන අතීත අරමුණක් වෙනුවෙන් හිතට එන සිතවිල්ලක් ගැන මනාපමනාප දුරු වෙලා එයාගේ හිතේ උපේක්ෂාවේ පිහිටන ගත වෙන කාලය කොච්චරද? ඕ රත් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දැම්මොත් ඒ දාපු මොහොතේ ඉක්මනින් මේ වතුර බිඳෙහි දිය වෙල යනවා වගේ ඉතාම ඉක්මනින් තමන්ට එන සිතවිලි වල අනිත්‍යතාවය පේනවා. බලන්න පින්නතුනි අපට මෙවැනි දහම් මගක් බුදුදහමෙන් කියනවා. අපි කොච්චරනම් පින්නතුනි මානසිකව දුක් විඳිනවද? අපට බැනපු අය අපිට අපි අකමැති දේවල් සිදු වෙච්ච අය ගැන අපි හිතේත මානසින් කොච්චර දුක් විඳිනවද අපි පින්නතුනි? ඒ දුක් විඳින අපට පින්නතුනි කොච්චර නිවෙන සැනසෙන මගක්ද මේ කියන්නේ? ඒ විතරක් නෙමෙයි පින්නතුනි තවත් සඳහන් වෙනවා තවත් ඉදිරියට යනකොට සේක ප්‍රතිපදා විදියට සේක පුද්ගලගේ ලක්ෂණ සේක කියන්නේ මාර්ගඵල ලැබපු කෙනෙක් මේ ඉන්ද්‍රිය වලට අරමුණු වෙනකොට පින්නතුනි එයා ඉක්මනින්ම එයා ලැජ්ජාවට පත් වෙනවා. එයා මේකේ පිළිකුල් බව මෙනෙහි කරලා ඉක්මනින්ම අනේ මං වගේ ශ්‍රාවකෙකුට මේක හොඳ නෑ කියලා කිරියොත් අප දෙක ඇති කරගෙන ඉක්මනින් මේ අරමුණෙන් නිදහස් වෙනවා. ඒ වගේම පින්නතුනි භාවිත ඉන්ද්‍රිය පුද්ගල ගැන සඳහන් වෙනවා. සම්පූර්ණයෙන්ම කෙලෙස් දුරු කරපු උත්තමයෙක් මේ දේශ බලන විදිය සඳහන් වෙනවා. කොහොමද පින්නතුනි එයා ඇස් කන්න ආසාදී ඉන්ද්‍රිය වලින් එයා පිළිකුල් අරමුණක් බලන්න පුළුවන්. එයාගේ හට පිළිකුල් අරමුණක් පේන්න පුළුවන්. අසුජි ගොඩක් හරි වයසක කෙනෙක් හරි අපිරිසිදු දෙයක් වුණු එක දෙයක් හරි දකින්න පුළුවන්. එයාට ඒ පිළිකුල් දේ එයා පිළිකුල් ස්වභාවය කියලා එහෙම බලන්න පුළුවන් එයාට. හැබැයි බාහිර බලනකොට එයා දකින්නේ අභ්‍යන්තරය දකින්නේ. ඊළඟට ඒ පිළිකුල් දේ නොපිළිකුල් විදිහට මෙනෙහි කරන්න ඕන නම් එයාට ඒකත් පුළුවන් කරන්න. වයසක කෙනෙක් වුණත් එයාට අනිත් පැත්තට වෙනස් කළ හිතන්න පුළුවන් ඒක. ඒ විතරක් නෙවෙයි පින්නතුනි පිළිකුල් සහ නොපිළිකුල් බව කියන මේ දෙකම දුරු කළ යාට ඕනනම් උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙමත් පුළුවන්. සමහර රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ලාදුරු රෝගීන්ගේ ඇඟිලි පුරුක් වැටිලා තියෙන පාත්‍රයට දානෙත් එක්ක ඒක අයින් කරලා අනිත් එක වළඳනවා. ඇතැම් විට සරව වැගිරෙන බොහොම රෝගී වෙච්ච චර්ම රෝගේ හැදිච්ච සමහර අයට තමන්ගේ දෑතින්ම උපස්ථාන කරලා තියෙනවා. ඒ වගේම ලස්සන කැලෑවල් වල රේවත මහ රහතන් වහන්සේ වැනි අය කදිරවණේ හිටිය රේවත හාමුදුරුවෝ ලස්සනට ආරණ්‍ය වර්ණා කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සේවත හාමුදුරන්ගේ අභිඥාවලින් ඉතාම කටුපඳුරු සහිත ආරණ්‍යයක් ඉතාම ලස්සන ආරණ්‍යයක් බවට පත් කළා බුදුරජාණන් වහන්සේ වඩිනකොට. කදිරවණේ රේවත හාමුදුරුවෝ සරියුත් හාමුදුරන්ගේ බාලමල්ලි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500ක් නම ස්වාමීන් වහන්සේලා 500 දෙනෙක් සමග මේ ආරණ්‍යට වැඩිය වඩිනකොට කලින්ම දැනගෙන මුළු ආරණ්‍යම වෙනස් කළා. මුළු ආරණ්‍යම ලෑන්ඩ්ස්කේප් එකෙන් කළා. කොහොමද කළේ? අභිඥාවලින්. රහතන් ස්වාමීන් වහන්සේලා වැඩ ඉවරනකොට මර කයින් කරා. පින්නතුනි මේ වගේ හැකියාවනොත් මනසෙන් අපේ හැකියාවත් තියාගෙන තමයි අපි මේ දුක් විඳින්නේ. දැන් පින්නතුනි සමහර කෙනෙකුට කියන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් දැකලා අහවල ස්වාමීන් වහන්සේ දුක් විඳිනවා අහවල ස්වාමීන් වහන්සේ සැප විඳිනවා කියලා. දැන් උදාහරණයක් ඇටියට සීවලි හාමුදුරුවෝ පින්න පාතේ වඩිනකොට සීවලි හාමුදුරුවන්ට හුඟා දානේ ලැබුණා. ලෝසක හාමුදුරුවෝ පින්න පාතේ වැඩියා. ලෝසක හාමුදුරුවන්ට එච්චර ලැබුණේ නැහැ. බාහිර කෙනෙක් හිතන්න පුළුවන් අනේ සීවලි හාමුදුරුවෝ නම් හුඟා සන්තෝෂයෙන් ඉන්නේ නැති. ලෝසක හාමුදුරුවෝ හුඟා දුක් විඳින්නේ නැති කියලා තමයි හිතෙන්නේ. නමුත් පින්නතුන රහතන් වහන්සේට ඒක දෙයක් නෙවෙයි. රහතන් වහන්සේට මලුත් එකයි ගලුත් එකයි. පින්නතුන ඒව ලැබෙනකොටම තමන් කැමති ආකාරයෙන් අභ්‍යන්තරය වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහට පින්නතුනි අපට බුදුදහමෙන් පෙන්වන්නේ සැප ලබන අරමුණේදී සැප ලබන්න විදියත් උගන්වනවා. දුක් ලැබෙන අරමුණේදී දුක් නොවී ඉන්න විදියත් උගන්වනවා. දුක් සැප දෙකම ප්‍රහිණ කළා සම්පූර්ණ උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් ඒ මට්ටමටත් අපට බුදුදහමෙන් අනුශාසනා කරනවා. පින්නතුනි මේනි වටිනා දහමක් අපි මේ ලබා ගත්තේ. බුදුරජාණන් වහන්සේගේ තෙමගල සමරන මේ වෙසක් පොන් පොහෝ දින පින්නතුනි උන්වහන්සේ අප වෙනුවෙන් කරපු කැපවීම සසර බොහෝ කාලයක් සුවිශාල පරිත්‍යාගයක් කරා බුදුහාඳුරෝ සසරෙන ගමනේදී සෝසාගරයේ ජල දෙකම රුධිරං අදාසි මේ මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේ සසර ගමනේදී තමගේ ශරීරයේ රුධිරේ දන් දුන්නා ලේ දන් දුන්නා භූමින් පරාජය පරන් සමදාසි දානං මේ මහා පොළවේ පස්වලට වඩා උන්වහන්සේ තමගේ ඇඟේ මස් දන් දීලා තියෙනවා. ඒ වගේම අහසේ තාරකාවලට වඩා තමන්ගේ ඇස් දන් දීලා තියෙනවා. ජීවත් වෙන කාලය ඇස් දැනුත් ඉතින් ඇස් දන් දීම කරනවනේ මරණයට පස්සේ. නමුත් වෙනතෙන් තමන් ජීවත් වෙද්දිම තමන්ගේ ඇස් දෙක අතට අරගෙන දන් දීලා තියෙනවා අහසේ තාරකාවලට වඩා. ඒ නිසා අපට ලෝකයේ උදව් කරපු අය අතුරින් මේ ජීවිතයේදී අපි අමතාතම වක් උදව් කළා තියෙනවා. නමුත් වෙනතෙන් අපි දහම දැනගන්න අපට තේරෙනවා වෙනතුනි අපට ලෝකයේ උදව් කරපු අය අතුරින් ප්‍රධානම කෙනා අපේ බුදුහාමුදුරුවෝ. ඒ වගේම මේ දහම අවුරුදු 2500ක් රැකගෙන ආපු ස්වාමීන් වහන්සේලා තමයි අපේ ජීවිතේ වැඩිපුරම උදව් කරපු අය. ඉතින් ඒ අයට අපි කරන ප්‍රතිඋපකාරය තමයි එයාගේ ගුණ කියලා සින්දු කියලා විතරක් නවතිනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අපෙන් අපේක්ෂා කළේ ඒහි පස්සෙක වූ දහමේ ලක්ෂණය තමයි එන්න බලන්න කියලා බුදුහාමුදුරුවෝ අපට ආරාධනා කරනවා. ඇවිල්ලා මේක දහම බලන්න, ඇවිල්ලා පිළිපදින්න කියලා නෙවෙයි කියන්නේ. ඇවිල්ලා බලන්න කියලා කියන්නේ. මේ වගේ නිවන සැනසෙන දහමක් අපට ලැබිලා තියෙනවා පින්නතුනි. ඒක අපි ලැබුවේ නිකන් නෙවෙයි. සසර හුඟක් පින් කළා, සසර හුඟක් ප්‍රාර්ථනා කළා. ඇතැම් විට මේ පරිසරය, මේ වටාපිටාව, නිරෝගී භාවය, අධ්‍යාපනය මේ හැමදේම අපි ලැබුවේ මොකටද? මේ හැමදේම ලැබුවේ පින්නතුනි මේ ධර්මයේ හැසිරෙන්න අපට. හිතන්න එපා මේ වගේ දුර ගමනක් ආවේ ඔබ ඉගෙනගෙන උපාධියක් අරගෙන නැත්තම් ලංකාවේ ඉන්න කෙනෙකුට මං අහවල රටේ ඉන්නවා කියලා ආඩම්බර වෙන නෙවෙයි. මේ රටට ආවේ මගේ දරුවට හොඳ විශ්වවිද්‍යාලයක උපාධියක් අරන් දීලා අපේ රටට ගිහිල්ලා මං අහවල විශ්වවිද්‍යාලයෙන් උපාධිය ගත්තා කියලා ආඩම්බර වෙන්න මාන්නේ වැඩි කරගන්න නෙවෙයි. දරුවට හොඳට උගන්වන්න. දරුවනොත් එක්කම පිනොතින් දහමේ හැසිරෙන්න. අපිට පිනොතින් අතීත ආසම්භාව ගැන බලන්න පුළුවන් නුවණක් ලැබුණොත් අපිට හිතේ පිනොතින් තේරෙයි. මේ සියලුම දේවල් ටික ලැබලා අපි ඉහෙලීම ප්‍රාර්ථනා කළේ මේ දහමේ හැසිරෙන්න. මේ දහමේ හැසිරෙන්න වටා පිටාව පහසුකම් ටික නිරෝගී භාවයේ දිගාසිරි සම්පත් කල්යාණ මිත්‍රයන් මේ සියල්ලක්ම ලැබෙන්න කියලා තමයි අපි මේ ඔක්කොම දේවල් ටික කළේ. හොඳ රැකියාවක් ලැබෙන, හොඳ අධ්‍යාපනයක් ලැබෙන, සල්ලි ටිකක් එකතු කරලා ඉක්මනට ධර්මය හැසිරෙන්න මට අවස්ථාව ලැබෙන්න කියලා අපි සසරේදී ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ ප්‍රාර්ථනාවෙන් තමයි පින්නතුනි මේ ටික ලැබුණේ. ඒ නිසා ඒ ටික ලැබුණට පස්සේ අර පොඩි දේ තුල විතරක් කොටු වෙන හොඳ නැහැ. ඒ දේවල් යුතුයකම් ටික ඔක්කොම කරලා මේ ධර්මය අහන්නට, ධර්මය හැසිරෙන්නට, ඒ හැසිරෙන ධම අනිත්‍යයට දෙන්නට අපේ ජීවිතය අපි උපරිම ලෙස කාලයකප කරන්න ඕන. දිනෙන් දින පින්නතුනි අපි වේගයෙන් මහලු භාවය කරා මේ යමෙන් ඉන්නේ. දිනපතාම අපි හැරමිටිය කරා මේ යන්නේ. හැරමිටිය හොයාගෙන යන්නේ මේ. වෙන ගමනක් නෙමෙයි මේ යන්නේ. දිනපතාම අපි මරණය කරා ළඟා වෙමින් ඉන්නේ. දිනපතාම සුසාන භූමිය කරා ළඟා වෙමින් මේ අපි ඉන්නේ. ඒ වගේම දිනපතාම පින්නතුනි අපිට හැම තත්පරයකම ඔරලෝසිය කියන හැම තත්පරයකම කියන්නේ මේ ජීවිතය අවසාන වෙන විතරක් නෙවෙයි. ඊටාම දුර්ලභව ලැබපු මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඔබට තත්පරයකින් අහිමි වුණා කියලයි ඔරලෝසියේ හැම තත්පරයකින්ම ඔබට කියන්නේ. ඒක අමතක කරන්න එපා. පින්නතුනි මේ මොහොත අහිමි කරගන්න කලින් මේ ලැබපු ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාව තුළ උපරිම ලෙස තමන්ගේ හිතේ පැහැපත් බව වැඩි කරගන්න. හිත ලස්සන මලක් වගේ තියාගෙන නිතරම විකසිත වෙන මලක් වගේ ඒ මලට කිසිම විටක ලෝභයකින්, ద్వේෂයකින්, ඊර්ෂ්‍යාවකින් ඒ මලට හානියක් වෙන්න දෙන්න එපා. ඒ මල දිනපතාම පරිත්‍යාග සීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව නැමැති පැන් ඉසිමින් ඒ මල දිනපතාම විකසිත කරගන්න. ඒ මලේ ඉහෙළම දියුණුව තමයි පින්නතුනි මොකද්ද? දිට්ඨේ දිට්ඨමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එහෙන් රූපයක් දකිනකොටම තමන් දන්නව රූපය කියලා පේන්නේ. මේ පැති ස්කන්ධ පංචකයක් හටගත්තා. පෙරපසු නොවීමේ මොහොතේ හටගත්ත නිරුදුනා කියලා දකිනවා. කණෙන් ශබ්දයක් අහනකොටමත් ඔහු අනිත්‍යතාවය දකිනවා. හැබැයි පින්නතුනි වරදවා තේරුම් ගන්න එපා. මෙහෙම දැක්කා කියලා එදිනදා තමන්ගේ කටයුතු අතපසු කරගන්නේ නැහැ එයා. එයා දැනටත් වඩා යුතුයකම් කරනවා. දැනටත් වඩා දරුවන්ට හොඳට සලකනවා. දැනටත් වඩා අම්මට තාත්තට හොඳට සලකනවා. දැනටත් වඩා කලින් අවදි වෙනවා. එයා කම්මැලි වෙන්නේ නැහැ. පින්නතුනි නික්ලේසිය උතුමන් දවසට නිදාගෙන තියෙන පැය දෙකක් වගේ කාලයක්. අපට නින්ද අවශ්‍ය වෙන්නේ පින්නතුනි කෙලස් වැඩිවීමත් එක්කම, කෙලස් අඩු වෙනවත් එක්කම තමන්ට අවදි වෙලා ඉන්න එක තමයි සහනය. දැන් අපට සහනේ නිදාගන්න එක. පින්නතුනි කෙලස් අඩු වෙනකොට සහනේ නොනිදා ඉන්න එක. ඒ හැම මොහොතකම සිහියෙන් නුවණින් හිත සමාධිමත්ව භාවනා වඩමින් තැම්පත් බව ඇති කරගනිමින් පින්නතුනි මේ ලෝකයේ තුල අපට අකම්පිත මනසක් ඇති කරගන්න ක්‍රමයක් බුදුදහමෙන් දේශනා කළා. අන්න ඒ ධහම තුල දිනු වෙන දිනුවන පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අපට වැඩි වෙනවා. මේ විත්තත සත්‍ය බල සූත්‍රයෙන් කියන්නේ ඒකයි. සාමාන්‍යයෙන් අපට මුලදී ශ්‍රද්ධාවක් තිබුණා. ඒ ශ්‍රද්ධාව තමයි අපට අම්මා තාත්තගෙන් ලැබිච්ච ශ්‍රද්ධාව. අපේ කුඩාම කාලේ අපි බිම පය තියනත් කලින් අපේ අම්මා අත් දෙක එකතු කරලා බුදු පිළිමයක් දැක්කම අපට වැන්දෙවනේ. එහෙම ලබාගත්තු ශ්‍රද්ධාව තමයි මේ ටිකෙන් ටික දිනුනේ අපට. නමුත් ඒ ශ්‍රද්ධාව පින්නතුනි ඉහෙලටම දිනු වෙන්නේ මෙන්න මේ අනිත්‍යතාවය දැක්ක දවසට. එදාට තමයි අපි සැබෑ ලෙසම පසඟ පිහිටුවල බුදුරජාණන් වහන්සේට වඳින්නේ අපි. අද අපි පින්නතුනි මහා බරක් අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් හිතනකොට ඒක එහෙමම නිත්‍ය විදිහට අරගෙන මහා බරක් විදිහට ඔළුවේ තියාගෙන ඉන්න අපි එදාට තමයි බුදුහාඳුරන්ගේ මේ දහමෙන් අපි මේ මහා බර බිමින් තියලා සැබෑ ලෙසම බුදුහාඳුරන්ගේ පිළිමය අභියස අපි පසඟ පිහිටුවල වඳින්නේ. ශ්‍රද්ධාවටපත් වෙන්නේ. ඒ ශ්‍රද්ධාව ඇති වෙන ප්‍රමාණයට පින්නතුනි තවතවත් මේ දහම් මාගේ ඉදිරියට යන්න ඕන කියන දැඩි වීරියක් ඇති වෙනවා. හිතේ තෘෂ්ණා දෘෂ්ටිමාන ඇති වෙනකොට හැකිතාක් දුරට ලැජ්ජා බය දෙක හිරියොත්ප දෙක ඇති වෙනවා. අනේ මං වගේ ධර්මය හපු කෙනෙකුට මේක ගැලපෙන්නේ නැහැ කියලා තමන් ඉක්මනින් මේන් අයින් වෙනවා. ඒ වගේම හැම මොහොතකම පින්නතුනි සතිමත් බව දිනු වෙනවා. තමන් තියෙන හැම පියවරක්ම තමන් සිහියෙන් තියන උත්සාහ කරනවා. තමන්ගේ ඉරියව්ව, තමන්ගේ හුස්ම රැල්ල හැම දෙයක්ම තමන් සිහියෙන් ඉන්නේ. තමන්ගේ හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්නේ. දැන් හිතේ තියෙන කොයි වගේ සිතුවිල්ලක්ද? දැන් තියෙන රාගයක්ද? දැන් තියෙන විරාගයේ සිත සිතක්ද? දැන් තියෙන්නේ මෝහයක්ද? දැන් තියෙන අමෝහයක්ද? දැන් තියෙන්නේ ද්වේෂයක්ද? තමන්ගේ හිත ගැන තමන් නිතර සැලකිල්ලෙන් ඉන්නේ. ඒ වගේම තමන්ගේ කයට සිතට දැනෙන සැප දුක් ආදී වේදනා ගැන හොඳට තමන් සිහියෙන් ඉන්නේ. ඒ කිසිම දෙයක් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නෑ. ඒ හැම දෙයකම අනිත්‍යතාවය දකිනකොට, ඇතිවීම නැතිවීම දකිනකොට ඔහුට ඇලෙන දෙයක් නෑ. ඒ විතරක් නෙවෙයි, තමන්ගේ සිතුවිලි ගැන අකුසල සිතුවිලි වශයෙන් නීවරණ පිළිබඳව හෝ වේවා, කුසල චෛතසික වශයෙන් සත්බොජ්ජංග ආදී මේ කුසල විතරක හෝ වේවා, ඒ දෙපැත්තම තමන් සිහි කරමින් හැකිතාක් දුරට නීවරණ දුර වෙන විදියටත්, හැකිතාක් දුරට සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග ධර්ම වැඩි වෙන විදියටත් තමන්ගේ හිත එන්න එන්නම හොදීනු කරනවා. එහෙම දිනු කරන් දිනු කරන්න පින තුනේ තැනත්තාගේ ආයතන කුසලතාවයේ දිනු වෙනවා. ආයතන කුසලතාවය කියන්නේ මොකද්ද? ඕ ඇස කන ආදී මේ ඉන්ද්‍රිය හය ගැන සමන් දක්ෂයෙක් වෙනවා. මෙන්න මේක තමයි පින තුනේ බුදුදහමේ කියන දක්ෂතාවය. ඇසට රූපයක් එනකොටම රූපය තුල බැස ගන්නෑ, මේ පැත්ත බලනවා තමයි. කනට ශබ්දයක් ඇහෙනකොටම ශබ්දේ තේරුම් ගන්නවා, තමන් දන්නවා තේරුම් ගත්තේ මේ පැත්තෙන් කියලා. බාහිර ශබ්දේ විතරයි ආවේ මේ පැත්තෙන් තමයි ඔක්කොම ටික ගත්තේ. ඉන්ද්‍රිය හයම ගැන කියන තුනේ සතිය සහ නුවණ සහිතව සති සම්පජඤ්ඤයෙන් ඔහු ඉන්නවා. ඔහු අවදි වෙච්ච මොහොතේ පටන් රාත්‍රියේ නිින්දට යන සම්ම ඔහු තියෙන හැම පියවරක්ම, ඔහු බලන හැම බැල්මක්ම, ඔහුට ලැබෙන හැම අත්දැකීමක්ම ඔවුන් නිබදව සිහියෙන් කරන කෙනෙක් බවට පත් වෙනවා. පින්තුනි, මෙහෙම අපේ ජීවිත ගත කරන්න පුළුවන් නම් තමයි අපි සැබෑ ලෙසම වෙසක් සැමරුවා වෙන්නේ. ඒ විදිහට තමයි පින්තුනි සැබෑ ලෙසම අපි බුදුරජාන් වහන්සේට ගරු කළා වෙන්නේ. උන්වහන්සේ අප කෙරෙහි කරපු පරිත්‍යාගයට අපට කරන්න පුළුවන් නියම කෘතවේදීත්වය ඒකයි. ඒ විතරක් නෙවෙයි, අපට මේ ජීවිතය දීපු අපේ අමර තාත්තට කරන ලොකුම ගෞරවයත් ඒක. ඒ විතරක් නෙවෙයි, අපි ඉගෙනගත්තු පාසලට, අපි ඉගෙනගත්තු විශ්වවිද්‍යාලයට දෙන ඉහළම ගෞරවයක් මේක. ඒ විතරක් නෙවෙයි වෙනතනේ, අපේ මේ ශරීරයට අපි ගරු කරන්න කැමති නම්, අපේ මේ ශරීරයේ වටිනාකම වැඩි කරගන්න කැමති නම්, ඒකෙත් ක්‍රමය මේකමයි. දැන් අපේ ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ වටින්නේ නැහනේ, වත්තක දැම්මත් පාළු වෙනවත් තමයි. වෙනතුනේ රහතන් වහන්සේ කෙනෙක්ගේ එක ඇට කැබැල්ලකුත් ධාතු කරඬුවක තියලා වඳිනවා. රහතන් වහන්සේගේ කෙස් ගහක්, බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු පටියේ පටියේ ධාතුව, පාත්‍රෙහි පාත්‍රා ධාතු කෑල්ල පවා මහා දාගම් හදලා, මනුස්ස ලෝකෙ නෙවෙයි දිවි ලෝකෙ සිළුමිණ සෑය පවා හදලා, දෙවිවරු දොහොත් මුදුන් තබල වඳලා, ඒ වැඳුමෙන්ම සුගතිගාමි වෙන පිණුත් කරගන්න. ඒ තරම් දුරට පිණුතුනි අපේ ජීවිත වටිනාකම වැඩි කරගන්න අපට පුළුවන්. අපි පාවිච්චි කරන හැම දෙයකම අපි ජීවත් වෙච්ච තැන විතරක් නෙවෙයි, අපි පෑගිච්ච වැලි කැටියත් මිනිසුන්ගේ හිස තියලා වඳින මට්ටමට පූජනීය කරන්නයි බුදුදහමෙන් අපට මඟ පෙන්වුවේ, බුදුදහමෙන් අපට වටිනාකම ලබා දුන්නේ. ඉතින් එවැනි වටිනා දහමක් ලැබුවා අද දවසේ බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහි කරලා උන්වහන්සේට ගරු කරන අතරේ මේ දහම උපරිම ලෙස අපේ ජීවිතේට පුරුදු පුහුණු කරන්න අප උත්සාහ කරමු. ඒ සඳහා අප හැම දිනාටම තෙරුවන් සරණින් නිදුක් නිරෝගී භව දිගාසිරි සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි, අද මේ පින්කම කිරීමෙන් බලාපොරොත්තුන පරිදි ඒ පින්නතුන් නමින් මියගිය මේ භවයේ තමන්ගේ ආදරණීය ඥාතීන් විතරක් නෙවෙයි, සසර අනන්ත කාලයක් අපත් සමග එකට ඉඳලා කටයුතු කරපු අපේ දෙමෝපියන් ආදී ඥාති පිරිසක් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ හැම දිනම මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමක් වශයෙන් සාදු කියමු. රැස් කරගත් මෙවුතුම් පින ආනිසංසයෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව පින්තුන සිදු කරන සියලු දැහැමි කටයුතු වඩ වඩාත්ම සාර්ථකව දැහැමිව කරගන්නට දෙවියන්ගේ සියලු රැකවරණ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සීල සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීලම පුණ්‍ය ධර්මයන් හේතුයෙන් පිනතුන හැම දිනාටම මෙලොව වශයෙන් දුක් නිරෝගී භාවයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයං පන්තාච නිම්භයං සෝකම් පන්තාච නිස්සෝකාං හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තෑ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.